සම්පූර්ණතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝලජාලං තේනේව ලන්ද අරහම් අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේටපෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස කින්සු යාව ජරා සාදු කින්සු සාදු පතිට්ඨිතම් කින්සු නරාණං රතනං කින්සු චෝරේහි දුහරං සීලං යාව ජරා සාදු සන්ධා සාදු පතිට්ඨිතම් පඤ්ඤානරාණං රතනං පුඤ්ඤං චෝරේහි දුහරංති ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ විහාරස්ථානයේ රැස්වෙච්ච පින්නතුන් බලාපොරොත්තු වන්නේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හුඟන් දීමටයි ඉතින් මෙතෙන් පටන් අපට ශක්ති ප්‍රමාණයෙන් මේ ධර්ම කරුණු කීපයක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊටම වැදගත් කාරණයක් අපට දේශනා කළා. ඒ තමයි සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා කාරණයක්. යම්කිසි කෙනෙක් දිනු වෙනවාද පිරිනවාද කියලා බලන්න පුළුවන් ලක්ෂණය මොකද්ද කියලා උන්වහන්සේ දේශනා කළා. දිනුව කියලා කියන්නේ ඔබට හිතේ කෙනෙක්ගේ ආර්ථික දිනුව විතරක් කියලා. නමුත් ආර්ථික දිනුව විතරක් නෙවෙයි පිනතුනේ ආධ්‍යාත්මික දිනුවත් එක්කම මේ අභිවෘද්ධි දෙකම කෙනෙක්ගේ දිනු වෙනවාද කියලා පහසුවෙන් බලා ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? කෙනෙක්ගේ සැබෑම සාර්ථකත්වය කියලා කියන්නේ කෙනෙක් දිනින් දින මානසික සතුට වැඩි වෙන්නට ඕනේ කෙනාගේ. දැන් අපි මේ හැමදේම කරන්නේ මානසික සතුටටනේ නේද? දැන් කුඩා කාලේ පටන්ම අපි බොහෝ දේවල් කළා, බොහෝ දුර ගමනක් මේ ඇවිල්ලා ඉන්නේ. ලෝක ගෝලයේ භාගයක් මිනිස් ඇතර ආපුවා තමයි හුඟක් දෙනෙක් ඉන්නේ ඔබනේ. මේ සතුට සොයාගෙන අපි මේ දුර ගමනේදී කල්පනා කරලා බලන්න ඇත්තටම තමන්ට සතුට වැඩි වුණාද කියලා. අන්න ඒ සතුට වැඩි වෙන ගමන් මග හැබෑලෙසම කෙනෙක්ගේ සිදුවෙනවාද කියලා බලන ප්‍රධානතම ලක්ෂණයක් තමයි ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා කාරණය. යම්කිසි කෙනෙක් දහමට කැමති නම් අන්න ඒ දහමට කැමති බව තමයි කෙනෙක්ගේ සාර්ථකත්වය, කෙනෙක්ගේ දියුණුව කියලා කියන්නේ. ඒ වගේම කෙනෙක්ගේ පිරිහීම කියලා කියන්නේ ධර්මයට අකමැති බව කියන එක. ධර්මය කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපෙන් පිටස්තර තියෙන දෙයක් කියලා. නමුත් වෙනතන ඇත්තටම ධර්මය කියලා කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ අපේ ජීවිතයේම ඉරණම ගැන කියන විස්තරය. හරියට අපි හඳහනක් බලන්න යනවා වගේ. නැත්තම් අපි කියන්නේ ශාස්ත්‍ර බලන්න යනවා කියලා. දැන් ශාස්ත්‍රයක් බලන්න අපි ගියාම ඒ ශාස්ත්‍රයේ කියන කෙනාගේ විස්තර කිව්වටින් සාර්ථකද? දැන් අපි කියමු යම්කිසි තැනකට අපි යනවා ශාස්ත්‍රයක් අහන්න. ඒ අහන්න යන තැන ඒ ශාස්ත්‍ර කියන කෙනා එයාගේ විස්තර කියනවා. මම මෙහෙමයි ඉගෙන ගත්තේ. මට මෙන්න මේ වගේ හැකියාවන් තියෙනවා. මම මෙච්චරයි සුවපත් කළ තියෙනවා කිව්වොත් ඔබ සතුටටපත් වෙනවද? ඔබ සතුටටපත් වෙන්නේ නැහැ. ඔබ ශාස්ත්‍රය අහන්න යන්නේ කවුරු ගැනද? ඔබ ශාස්ත්‍රය අහන්න යන්නේ ඔබේ ගැන. ඔබ ගැන ඔහු විස්තර කරන්න ඕන. ඔබ කොහෙ ඉඳලා දාවේ? ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ ප්‍රශ්නේ ඔබ කියන්න කලින්ම ඒ තැනත්තා කිව්වොත් තමයි ඔබ කියන්නේ අන්න නියම ශාස්ත්‍රය කියන කෙනෙක් කියලා. අන්න ඒ වගේ තමයි වෙනතුණි බුදුදහම ළඟදී. බුදුදහම කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ වෙනත් පිටස්තර දෙයක් නෙවෙයි, අපටම අපේ ජීවිත ඉරණම ගැන පැහැදිලි කළ දෙන කාරණේ. වෙනත් විදියකින් කියනවා නම් අපේ අතට කණ්ණාඩියක් දෙනවා. ධම්මා දාස කියන සංකල්පයක් බුදුදහමේ විස්තර වෙනවා. ඒ කියන්නේ ධර්මයේ හරියට කණ්ණාඩියක් වගේ. අපටම අපේ ජීවිතයේ සිදුවන ඉරණම මොකද්ද කියලා පැහැදිලි කළ දෙන කාරණේ. ලෝකේ බොහෝ දෙනෙක් වෙනතුනි සතුට සොයාගෙන දීනුව කියලා හොයාගෙන බොහෝ දෙනෙක් පිටස්තර ලෝකෙට යන්නේ. බාහිර අය ගැන අධ්‍යයනය කරන්න යන්නේ. බුදුදහම තුලින් කරන්නේ තමන්ගේ අභ්‍යන්තරයේම තමන්ගේ සිතට වෙන්නේ මොකද්ද? තමන්ගේ කයට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා දීම. ඒ නිසා ඒ ධර්මය අහපු ප්‍රමාණයට තමයි ඇත්තටම අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ කියන එක අපි තේරුම් ගන්නෙ. ඇත්තටම අපේ නුවණ ප්‍රඥාව දිනු වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා අපි හුඟක් ඉගෙන ගත්ත අය, අපි හුඟක් බුද්ධිමත් අය කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් වෙනතුනේ ඇත්තටම අපේ ජීවිතයේ සාමාන්‍ය දෙයක, සරල දෙයක සිදුවන දෙයක් ගත්තාන්. ඒ සිදුවන ස්වභාවය අපි විමසලා බැලුවොත්ින් අපට තේරෙනවා අපේ බුද්ධිය පතනද තියෙන්නේ කියලා. ඊටම සරල කාරණයක් කියන්න. ඒ සරල කාරණේ තමයි ඔබ අතර කෑම පිඟානක් දුන්නොතින්, රසවත් කෑම වෑංජන තියෙන පිඟානක් ඔබ අතර දුන්නොතින් ඔබ ඒ කෑම කනවනේ. ටිකෙන් ටික අරන් කනකොට ඒ කෑම රස දැනෙනකොට ඔබට මොකද්ද හිතෙන්නේ? ඒ හිතෙන දේ තමයි ඔබ දිවට රස දැනෙනකොට යම්කිසි ආහාරයක ඔබට හිතෙන්නේ දැන් මේ රස දැනෙන්නේ මේ පිඟාන තියෙන ආහාර කියලා. පිඟාන දිහා බල බල තමයි අපි කෑම ගන්නෙ නේ. පිඟානේ අපි කිමු කේක් කැල්ලක් තියෙනවා කියලා, නැත්නම් පළතුරු ටිකක් තියෙනවා කියලා. අපි ඒක දිහා බලලා අනේ හොඳ රස කේක් කැල කියලා කේක් කැල දිහා බලාගෙන තමයි කන්නේ. පින්නතුනි මොහොතක් බලන්න, ඇත්තටම ඔබට දිවට රසයක් දැනෙනකොට ඒ දිවට රස දැනෙන්නේ අර පිඟානේ තියෙන කෑමවලද? ඔබට ඒ මොහොතේ දැනෙන්නේ රස දිවට දැනෙන රස පිඟානේ තියෙන කෑමද? ඔබට ඒවලට දැනෙන්නේ ඔබේ දිවට ගෑවෙන කෑමවල රස, කටේ තියෙන කෑමවල රස. නමුත් ඔබට පේන්නේ පිඟානේ තියෙන ලස්සන කෑම ටික තමයි පේන්නේ. ඒ පිඟානේ ලස්සන බල බල තමයි ඔබ කන්නේ. ඔබ කවදාවත් හිතලා තියෙද මේක? ඔබට දැන් රස දැනෙන්නේ මේ කැලත් එක මිශ්‍ර වෙලා කටේ තියෙන කෑම ටික කියලා. ඒ රස දැනෙන කෑම ටික අරගෙන පිඟානේ පැත්තෙන් තිබ්බොත් කොහමද? ලස්සනද? ආයි ඔබේ කටේ තියලා ගත්ත කෑම ටික ඔබේ කටට දානවත් ඔබ සූදානම් නැහැ. මේක පේනොතන ඉතාම සරල මට්ටමේ කාරණයක් මේ කිව්වේ. අපේ නුවණ කොතනද තියෙන්නේ කියන එක. ඒ වගේම තවත් උදාහරණයක් ගන්න. ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක ගැන මතක් කරලා බලන්න. සීතකරණය ගැන. ඔබේ සීතකරණය ගැන දැන් හිතන්න බලන්න ඔබ. ඒ හිතනකොට ඔබට පේන සීතකරණය ලයිට් හත් වෙලාද ඔෆ් වෙලාද තියෙන්නේ? ඔබ දැන් හිතුවනේ කල්පනා කරන්නේ ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක. ඒක මතක් කරනකොට ඔබට දැන් පෙනිච්ච ඒ මනසට පෙනිච්ච රූපේහි මං අහන්නේ දැන් ඔබට මනසට පෙනිච්ච රූපේහි ලයිට් ඕෆ් වෙලාද පත් වෙලාද තියෙන්නේ? නෑ අවංකව කියන්න නෑ. දැන් තියෙන ගෙදර තියෙනක නෙමෙයි මං කියන්නේ. දැන් ඔබට මතක් වෙනකොට ඔබ ගෙදර ෆ්‍රිජ් එක මතක් කරනකොට ඒකේ එක එක තටු වල තියෙනෝනේ කෑම එහෙම ලස්සනට. දැන් ඔබට එක මතක් වුණානේ. ඒ මතක් වුණේ ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එකද? නෑ නේනේ. ලයිට් පත්තු වෙලා තියෙන ෆ්‍රිජ් එක ගන්න දැන් ඔබට මතක් වුණේ. නමුත් ඔබ කවදාවත් හිතලා තියේද ඔබට ඒක මතක් වෙනකොට දැන් හිතනකොට ලයිට් ඕෆ් වෙච්ච ෆ්‍රිජ් එක කියලා? නෑ නේනේ. මේ කියන සිංහල තේරෙනවද දන්නේ නැහැ. මම දන්නේ මේ ඊටාම සරලව මේ කියන්නේ කියන්න පුළුවන් උපරිම සරල විදියට. මේ ඇත්තම පින්නතුනි මේ සරල දේ ඉඳන් තමයි අපි ගැඹුරු දෙයට යන්නට ඕන. මේ සරල දේවල් අපට තේරුම් ගන්න බැරි නම් ඇත්තම ධර්මයේ කියලා කියන්නේ අපි මුලින් සඳහන් කළ විදියට අපේ ජීවිතේට ඇත්තම සිදුවන දේ. එතකොට ඒ ධර්ම ප්‍රතිලාභයේ තමයි පින්නතුනි මේ ධර්මයේ අහන අවස්ථාව තමයි බුදුදහමේ සඳහන් කරන්නේ ෂණ සම්පත්තිය කියලා. ෂණ සම්පත්තිය කියන්නේ ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. මේ අවස්ථාව මේ ධර්ම අහන අවස්ථාව අපි ලබා ගත්ත පින්නතුනි නිකන් නෙවෙයි. ඔබට හිතේ හාමුදුරුවෝ දවස් කීපයකට කලින් ඊමේල් එකක් යවුවා අපි සූදානම් වෙලා ආවා කියලානේ. ඒක තමයි සාමාන්‍යයෙන් ඔබට හිතෙන්නේ. නමුත් පින්නතුනි ඊට පසුව ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක ලොකු කතාවක් අපේ තියෙනවා. සසර හුඟක් දිග ගමනක ධර්මය අහන්න ආපු ගමනක් මේක. අන්න ඒ ආපු ගමනේ ප්‍රතිඵලයක තමයි අපි මේ ධර්මය අහනවා කියලා කියන්නේ. ඒ නිසා අපි බුදුබණ කියලා යමක් අහනවා නම් පින්නතුනි ඒක සුවිශේෂ දෙයක්. ඔබට ධර්මය අහන්න ආවට පස්සේ ඔබ බලාපොරොත්තු වෙන්නේ දරුවෝ ටිකට හොඳට උගන්වන ක්‍රමය නම්, ඔබ බලාපොරොත්තු වෙන්නේ ග්‍රහලෝක ගැන අධ්‍යයනය කරන නම්, ඔබ බලාපොරොත්තු වෙන්නේ සමාජයේ ජීවත් වෙන විදිය, සාමාන්‍ය ලෝකයේ විස්තර කරන විදිය නම් පින්නතුනි ඇත්තටම ධර්මය අහන්නම අවශ්‍ය නැහැ ඒකට. ඔබට ඉන්ටර්නෙට් එකට ගියාම ඕනම විෂය ධාරාවකින් ඉතාම ගැඹුරින් කාරණා විස්තර වෙනවා. බුදුදහම කියන්නේ ෂණ සම්පත්තිය කියලා කියන්නේ ඒ කිසිම තැනක විස්තර නොවන සුවිශේෂ දෙයක් දහම නමින් බුදුහාමුදුර අපට පැහැදිලි කළ දෙනවා. ඒ පැහැදිලි කළ දෙන්නේ බුදුහාමුදුරන්ගේ පුද්ගලික මතයක් නෙවෙයි. ඒ පැහැදිලි කළ දෙන්නේ අපෙන් පිටස්තර දෙයක් නෙවෙයි. ඒ පැහැදිලි කළ දෙන්නේම ඇත්තටම අපේ ජීවිතේට මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන කාරණා. අන්න ඒ දහම තේරුම් ගත් ප්‍රමාණයට තමයි අපට ඇත්තටම නුවණ දිනු වෙන්නේ. ඒ නුවණ දිනු වෙච්ච ප්‍රමාණයට තමයි අපේ මනසට එන කෙලෙස් ටික දුරු වෙන්නේ. දැන් අපි කිව්වා ඔබට ගෙදර ෆ්‍රිජ් එක මතක් වෙනකොට සිහි වෙනකොටම ඔබට මනසට පේන්නේ ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක්. හැබැයි මේ මොහොතේ ලයිට් පත්තු වෙන්නේ නැහැ. සමහරට ඔබ කියන්න පුළුවන් නෑ මම ෆ්‍රිජ් එක ඇරලා යාවේ කියලා කියන්න පුළුවන් සමහරට. ඒ වුණත් පින්නොතන ඔබ දැන් මනස දකින්නේ දැන් තියෙන ෆ්‍රිජ් එක නෙවෙයි. ඔබ අන්තිමට දැකලා මනසට ගත්ත එක තමයි ඔබේ දැනට තියෙන හිතේ. ඒ වගේම තමයි පින්නොතනි ඔබට මනසට දුකක් එනවා නම් ඒ දුකේන අවස්ථාවේ ඒ සිද්ධිය දැන් තියෙන සිද්ධියක් නෙවෙයි. ඔබට කවුරු හරි බැන්නා කියලා කියමු. ඔබට ජීවිතේ ලොකු හතුරුකමක් කරපු කෙනෙක් කියලා කියමු. ඒක නා මෙතෙන්ට ඉස්සරහට ආවතින් ඔබට මොකද්ද වෙන්නේ? ඔබේ මුහුණේ පේන ලස්සන පේනවද? හුඟක් වෙනස් වෙනවා. ඇයි ඒකට හේතුව? ඇතැම් විට ඒ කෙනාට දැන් ඒ සිද්ධිය මතකත් නැහැ. ඔබ තාම අර අතීත සිද්ධිය තුල ජීවත් වෙනවා. අර ෆ්‍රිජ් එක මතක් වෙනකොට අර ලයිට් පත් වෙන ෆ්‍රිජ් එක දිහා ඔබ බැලුවා වගේ ඔබ දැන් ඉන්නේ වර්තමානයේ නෙවෙයි. ඒ නිසා යම් කිසි අවස්ථාවක අපට මනසට පීඩනයක් එනවා නම් ඒ පීඩනින අවස්ථාවේ අපි වර්තමාන මොහොත තුල නෙවෙයි ජීවත් වෙන්නේ. ඇත්තටම සත්‍ය ලෝකයේ තුල නෙවෙයි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපි මේ ඉන්න අවිද්‍යා ලෝකෙ මුදවලා සැබෑ ලෝකයට අපිව ගෙන එන්නටයි ධර්මයේ තියෙන්නේ. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. ඒක අනාවරණයක්. ඒක ඩිස්කවරි එකක්. ලෝකයේ දේවල් වල වර්ග දෙකක් තියෙනවා. එකක් නිෂ්පාදනය කරන දේවල්. අපි ක්‍රියේෂන්ස් කියලා කියන්නේ. ඒ වගේම තවත් දෙයක් තියෙනවා අනාවරණය කරන දේවල්. ඩිස්කවරිස් කියලා කියන්නේ. එතකොට බුදුදහම ක්‍රියේෂන් එකක්ද ඩිස්කවරි එකක්ද? බුදුදහම කියන්නේ ඩිස්කවරි එකක්. ඒක නිෂ්පාදනය කරපු දෙයක් නෙවෙයි. ඒක අවිද්‍යාවෙන් වැසෙලා තියපිට දෙයක්, ප්‍රඥාවෙන් ඉස්මතු කරගත්තු දෙයක්. හරියට පොළවෙන් වැහිලා තියෙන මැණිකක් පොළවෙන් උඩට ගත්තා වගේ. පොළවෙන් උඩට ගත්තු මැණික කාගේවත් නිර්මාණයක් නෙවෙයි. ඒක සැඟවිලා තියෙන දෙයක් උඩට ගත්තු එක. පොළව යට තියෙන ඉන්ධන, බොරතෙල් නිෂ්පාදනය කරන්න බෑ. පිරිසුදු කරන්න පුළුවන්, නිෂ්පාදනය කරන්න බෑ. ඒ වනාවරණය කරගන්න දේවල්. අන්න ඒ වගේ බුදුදහම කියලා කියන්නේ අපේ ජීවිතයේ සැබෑම ස්වභාවය පැහැදිලි කළ දෙන දර්ශනයයි. අන්නේ දර්ශනයේ තේරුම් ගත් පමණට පිනතුනි. ඒ දහම සාන්දෘෂ්ටික නිසා අපට ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර අය බුදුහාමුදුරුවෝ හමු වෙන්න ඇවිල්ලා උන්වහන්සේ සමග වාද කළා. මොකද වාදය? බුදුහාමුදුරනේ මේ ඉක්මනට ප්‍රතිඵල ගන්න තියෙන දේවල් තිබෙද්දී ඔබ වහන්සේ බොහෝ කල්ගත වෙන දෙයක් සඳහා මිනිස්සු යොමු කරනවා කියලා. බුදුහාඳුරකුව නැහැ, එහෙම නැහැ. ලෝකේ මිනිස්සු කරන්නේ හුඟා කල්ගත වෙලා ප්‍රතිඵල ලබන දේවල් වලයි මිනිස්සු කරන්නේ. එහෙම ලෝකෙට මම තමයි ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේ ප්‍රකාශ කරන්න කියලා. දැන් උදාහරණයක් ගන්න, ඔබ පාසල් ගිහිල්ලා උපාධියක් ගන්න, නැත්නම් අධ්‍යාපන ඉලක්කයකට යන්න ඔබ අවුරුදු කීයක් ගත කළාද? ඔබට කියලා නිවසක් අයිති කරගන්න ඔබ අවුරුදු කීයක් ජීවිතය කැප කළාද? ඔබට කියලා දරුවෙක් දකින්න, ඒ දරුවගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න ඔබ අවුරුදු කීයක් ගත කළාද? පින්නතුනි, ධර්මය කියන්නේ ඊට වඩා ඉක්මනින් ප්‍රතිඵල තියෙන දෙයක්. ඊට වඩා ඉක්මනින් මානසික සුවය ඉහළටම දිනු වෙන දෙයක්. හැබැයි ඒ සඳහා අපේ අවබෝධය තියෙන්නට ඕන, අවධානය තියෙන්නට ඕන, ඒ වගේම මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නටත් ඕන. එහෙම උණු ප්‍රමාණයට තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ධර්මයේ පොදු විස්තරය අපි සඳහන් කළේ. පින්නතුන් හිතන්න පුළුවන් මේ හඳුරු ගැඹුරු බණක් කියන දෙයක් කියලා හිතේනේ. බය වෙන්න එපා. සරල කාරණා ටිකක් අපි විස්තර කරන්නේ. ඔබට තේරෙන මට්ටමින් විස්තර කරන්නේ. බුදුදහමේ තියෙන ලක්ෂණයක් තමයි හරියට මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරු වෙනා වගේ ධර්මයේ ස්වභාවය තමයි ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඕනෑම කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන ඕනම කෙනෙකුට යම්කිසි ප්‍රමාණයකින් තමගේ ජීවිතයට දෙයක් සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි පින්නතුනි, එහෙම වුණාට අපි හිතන ඔබ ඊට වඩා බුද්ධිමත් කියලා. ඔබ හුඟක් උගත් අය, හුඟක් දුර ගමනක් ආපු අය, ඒ වගේම හොඳ තරඟ විභාගවලට පෙනී සිටලා සමත් වෙච්ච අය. ඒ නිසා ඔබට හුඟක් ලොකු බුද්ධියක් තියෙනවා කියලා අපි හිතනවා. ඒ නිසා සරල කාරණේන් නවතින්නේ නැහැ, ටික ටික ගැඹුරට යන විස්තරයක් අපි කරනවා. අද අපි ධර්ම දේශනා කිරීම සඳහා තෝරාගත්තේ සංයුත්ත නිකායේහි දේවතා සංයුත්තේ එන ජරා සූත්‍රය. ජරා කියලා කිව්වහම අපට හිතට අමුතුම අදහසක් එන්නේ නේ. නමුත් ජරා කියන්නේ පින්නතුනි දිරාපත් වීම කියන එක. ටිකෙන් ටික මහලු වීම කියන එක. අන්න ඒ නමින් මූලික තියෙන සූත්‍රයක් තමයි අද අප සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රය දේශනා කරන්න හේතුනේ එක් දවසක් රාත්‍රී කාලයේහි එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කින්සු යාව ජරාසාදු, මහලු වෙනකම්ම මොකද්ද කෙනෙකුට තියෙන යහපත් දේ? කින්සු සාදු පතිට්ඨිතං, කුමන දේක ස්ථාවරව පිහිටා ගැනීමද යහපත් කියලා. කින්සු නරාණං රතනං, මිනිස්සුන්ට තියෙන ඉහළම ප්‍රඥාව මොකද්ද කියලා. කින්සු චෝරේහි දූහරං, සොරොන්ට පැහැරගන්න බැරි දේ මොනවාද කියලා ඇහුවා. මතකද කාරණා ටික? පළවෙනි කාරණේ තමයි කින්සු යාව ජරා සාදු. මහලු වෙනකම්ම, නාකි වෙනකම්ම කුමක් පිළිපදිනකද හොඳ කියලා අහනවා. දෙවෙනි කාරණේ තමයි කින්සු සාදු පතිටිතං, කුමක පිහිටීමද යහපත් වෙන්නේ, කුමක් මත ස්ථාවර ඉඳීමද යහපත් වෙන්නේ කියලා අහනවා. කින්සු නරාණං රතණං, මිනිසුන්ට තියෙන වටිනාම මැණික මොකද්ද කියලා. ඊළඟට අහනවා කින්සු චෝරේහි දූහරං, සොරොන්ට පැහැරගන්න බැරි දේ මොකද්ද කියලා අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා සීලං යාව ජරා සාදු, මහලු වෙනකම්ම නාකි වෙල හැරමිටිය යනකම්ම සිල්වත් ජීවිතයක් ගත කිරීම තමයි උතුම් කියලා දේශනා කළා. සද්ධා සාදු කටිට්ඨං, ශ්‍රද්ධාවේ පිහිටීමයි උතුම් කියලා. යමක පිහිටවනවා නම් ශ්‍රද්ධාවේ පිහිටා සිටීම තමයි උතුම්ම දේ කියලා. පඤ්ඤා නරාණං රතණං, මිනිසුන්ට තියෙන උතුම්ම මැණික තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඊළඟට දේශනා කරනවා පුඤ්ඤං චෝරේහි දූහරං, පින තමයි සොරොන්ට පැහැරගන්න බැරි දේ. පින්නතුනි හුඟක් අවධානය මේ ටික අහන්නේ ඔබේ දක්ෂතාවයේ පෙන්නන තැන තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. හොඳට මතක තියාගන්න. ඔබට ක්‍රීඩාංගණයකදී දක්ෂ විදියට ඔබට ක්‍රීඩා කරන්න පුළුවන්. ස්විමින් පූල් එකකදී ඔබට වේගෙන් පිහිනන්න පුළුවන්. වාහනයක් වේගෙන් හදවන්න පුළුවන්. ඔබ විභාගයක් ලියලා ඉහළම ලකුණු ගන්න පුළුවන් ඔබට. ඒක ලෝක සම්මත විදියට පෙන්නන දක්ෂතා. නමුත් වෙනතුනි නියම දක්ෂතාවය පෙන්වන්නේ කොතෙන්දද? නියම දක්ෂතාවය පෙන්වන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී දැඩි අවධානයෙන් හිත එහාට මෙහාට යන්න නොදී හොඳට ඒ බණ අහන්න. ඒක තමයි පළවෙනි දක්ෂතාවය. ඊළඟ දක්ෂතාවය තමයි ඒ බණ අහලා පිළිපදින්න පුළුවන් ඉහළම දේ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න උනන සම්බන්ධ කරගන්න උපරිමයට වඩන්න තියෙන කාරණා දෙකක් කියනවා. ඒ දෙක අපි අන්තිමේදී සඳහන් කරනවා. දැන් මේ සඳහන් කරන කරුණු වලින් ඔබට ගැටලු එහෙම තියෙන තැන් තියෙනවා නම් මතක තියාගෙන අන්තිමේදී අහන්නේ අපිට පුළුවන් මට්ටමින් ඒවත් පැහැදිලි කරලා දෙනවා. ඔබට අපැහැදිලි තැනක් තියුණොත් ඉතින් පස්සේ අහන්න. පින්වතුනි පළවෙනි කාරණේ තමයි මහලු වෙනකම්ම මොකද්ද උතුම් කියන එක. සිල්වත් බව. මොකටද සිල්වත් බව කියලා කියන්නේ? සිල්වත් බව කියන්නේ අපි කියන්නේ ඩිසිප්ලින් කියලා. ඒ කියන්නේ සංවරය, විනය, කායික වාචික සංවරය. අපි වචන කතා කරනකොට, අපි කයින් හැසිරෙනකොට අපේ තියෙන සංවරය. පින්නතුනි මෙන්න මේ සංවරය හැම තැනටම යහපත්. අපි ලෝකේ තනියෙන් ඉපදුනාට, අපි තනියෙන් මිය ගියාට, අපි ලෝකේ ජීවත් වෙන්නේ තවත් මිනිසුන් විශාල පිරිසක් සමග. අන්නේ ජීවත් වෙන සමාජගත ජීවිතයේදී අප වඩාත්ම සාර්ථක වෙන්න නම් සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන. ඒක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න නෙවෙයි. ඒක ජීවත් වෙලා ඉන්න කාලයේදීම ඕනොන් අතරේ විශ්වසනීයත්වය, ගෞරවය දිනුවේ. දැන් අපි ස්වාමින් වහන්සේලා හැටියට අපි ඇසුරු කරනකොට ඒ ගෞරවය පිනතුනේ උපරිම වැඩි වෙන්නේ සිල්වත්කමත් එක්ක. සමහර හාමුදුරුවෝ ඇතැම් විට හාමුදුරු කීප නමක් ඉඩ පහසුකම් අඩු තැන්වල ඇතැම් විට එක කාමරයක සැතපෙන්නේ. දැන් අපි හිටිය සමහර ඉගෙනගත්තු තැන්වල පින්නතුන් විශ්වාස කරත් දන්නේ මේ සාමාන්‍ය අඩි 10යි 10 වගේ කාමරයක ස්වාමීන් වහන්සේලා 7 නමක් හිටියා අපි. සමහර දවසවල 9 නමක් හිටියා. අර තට්ටු ඇඳන් තියලා. නමුත් පින්නතුනි ඒ එකට හිටියත් ඔවුනොන් අතර ලොකු ගෞරවයක් තියෙනවා. සමහරට ඒ කාමරෙන් යනකොට පොඩි හාමුදුරු කෙනෙක් ඉන්න ලොකු හාමුදුරන්ට කාමරේ නැන්නේ ලොකු හාමුදුරන්ට වැඳලා යන්නේ. ඒ තරම් ගරුත්වයක් තියෙනවා. ඒ ගරුත්වය බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ගරුත්වය අධ්‍යාපන සුසුකම් වලට ලැබෙන දෙයක්ුත් නෙවෙයි. ඒ ගරුත්වය ධනෙ නිසා ලැබෙන දෙයක්ුත් නෙවෙයි. ඒ ගරුත්වය ලැබෙන්නේ පින්වතුනි ඕන අතරේ අර සංවර බව සිල්වත් බව නිසා. ඒ නිසා ඔබත් ඔබේ නිවසේහි ස්වාමිභාරයවන් වශයෙන් උනත් එතන ගෞරවය දිනා ගන්න කැමති නම් ඕන අතරේ විශේෂයෙන්ම පංචශීලයවත් උපරිම ලෙස ආරක්ෂා කරන්න උත්සාහ කරන්න. පිටින් විට අඩුපාඩු වෙන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් මට්ටමින් උපරිමයට ආරක්ෂා කරන්න උත්සාහ කරන්න. මෙන්න මේ සිල්වත් බව පින්වතුනි සමාජගත ජීවිතයේදී අනිත් අය සමග ආශ්‍රය කරනකොට හුඟක් වටින දෙයක්. විශේෂයෙන් පින්වතුනි කායික ක්‍රියාවටත් වඩා වචනය හුඟක් සංවර කරගන්නවා. තේරෙන සිංහලෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගත්තු තරමට පින්වතුනි අනිත් අයගේ ගෞරවයට ලක් වෙනවා. ඒ නිසා අපි කටෙන් කරන වර්ග දෙකක් තියෙනවා. එකක් කටට දාන ඒවා, අනිත් එක කටින් පිටකරන ඒවා. කටට දාන එක නම් මොකක් දාගත්තත් කමන්න, ඒක තමන්ටනේ. නමුත් කටින් පිටකරන ඒවා ගැන පින්වතුනි හුඟා සැලකිලිමත් වෙන්න. නැවත නැවතත් හිතලා ඒ වචන කතා කරන්න. ඒ නිසා බොහෝ දෙනෙක් සමාජගත ජීවිතයේදී අප්‍රසාදයට පත් වෙන්නේ කතා කරන වචනවලින්. හැබැයි තින් වචන විතරක් නිවැරදි නම් වෙන්නේ නැහැ. වචන නිවැරදි වෙන්න නම් සම්මා වාචා වෙන්න නම් සම්මා සංකල්ප තියෙන්න ඕන. හොඳ සංකල්පනා තියෙන කෙනාට තමයි හොඳ වචන නිකුත් වෙන්නේ. හොඳ සංකල්පනා නිකන් එන්නේ නැහැ. හොඳ සංකල්පනා එන්න නම් සම්මා දිට්ඨිය තියෙන්න ඕන. සම්මා දිට්ඨිය තිබුණොත් තමයි සම්මා සංකල්ප ඇති වෙන්නේ. සම්මා සංකල්ප ඇති වුණොත් තමයි සම්මා වාචා ඇති වෙන්නේ. වචනේ සංවර වෙනකොට සම්මා කම්මන්ත කයින් කරන වැඩ සංවර වෙනවා. හැබැයි සියලටම මුල් වන්නේ සම්මා දිට්ඨියටත් මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨියට මුල් වෙන්නේ ධර්මශ්‍රමණයත් යෝනිසෝ මනසිකාරයත්. පුලුවන් තරම් බණ දහම් ගුණ දහම් අහපු ප්‍රමාණයට තමයි අපි මේ දිනුව ඇති වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා සිල්වත් බව මහලු වෙනකම්ම උතුම් විශේෂයෙන්ම කෙනෙක් වයසට ගියහම ඔබට සලකන්නේ. වයසට ගියහම ඔබට සලකන්නේ ඔබේ සිල්වත්කමත් එක්ක. ඔබේ සිල්වත්කම ගැන දන්නේ ඔබ ළඟින් ආශ්‍රය කරන අය, තමන්ගේ දරුවෝ ඥාති. ඒ නිසා දරුවන්ගෙන් අනාගතයේ සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට උගන්වන්න විතරක් බෑ. දරුවා වෙනුවෙන් හුවා ධනෙ ඉතුරු කරාට විතරක් බෑ. දැන් අපි දන්නවා අපේ අම්මල තාත්තලා හුඟක් උගත් අය නෙවෙයි. හුඟක් ධනෙ තිබිච්ච අයත් නෙවෙයි. විස්රාම වැටුප් තියෙන අයත් නෙවෙයි. නමුත් අපේ අම්මට තාත්තට අපි හුඟා සලකනවා. තාමත් අතින් කෑම ටික කවනවා සහෝදර සහෝදරියෝ. සෑම දෙයක්ම කරනවා. කරන්නේ පින්නතුනි ධනයටවත් විස්රාම වැටුප හින්දවත් දේපල නිසාවත් නෙවෙයි. ඒ සලකන්නේ සිල්වත් බව නිසා. ඒ නිසා ඔබත් ඔබේ දරුවන්ගෙන් අනාගතයේහි සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් හැකිතාක් දුරට සිල්වත් වෙන්න. ඒ සිල්වත් වෙච්ච ප්‍රමාණයට තමන්ගෙන් සිදු නොවේ චඩුපාඩුකම් ගැන තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අපි බොහෝ විට පින්නතුනේ ජීවිතේ පශ්චාත්තාපය වෙන්නේ තමන් අතින් සිදුවෙන වැරදි අඩුපාඩුත් එක්ක. කායික කරන දේවල් සහ වචනෙන් පිට වෙච්ච නරක වචනත් එක්ක. ඒ නිසා පුළුවන් තරම් පාලනය කරගන්න උත්සාහ කරන්න. ඒක තමන්ට යහපත පිණිස හේතු වෙන දෙයක්. දැන් මේක සරල කාරණයක් නෙවෙයිනේ. සිල්වත් බව කියන එක කාටවත් තේරෙනවා. ගැටලුවක් නැහැ නේ ඒකනේ. ඊළඟ කාරණය බලන්න පින්නතුනි. සද්ධා සාදු පටිච්චිතං. ශ්‍රද්ධාවේ පිහිටීම තමයි හොඳම පිහිටීම කියලා කියනවා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව තියෙන විශ්වසනීයත්වය. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවන් ළඟදී වඳින එක කියලා. ස්වාමීන් වහන්සේලා දැක්කම පසඟ පිහිටවල වඳින එක කියලා. ඒක අර අවබෝධයෙන් එන ප්‍රතිඵලයක්. නමුත් ශ්‍රද්ධාව කියලා කියන්නේ තථාගතස්ස බෝධින් සද්ධාති. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න පින්නතුනි මුල් කාලේ නම් අපි ගොඩාක් කාලේ ඇතැම් විට කවි බණ අහලා වෙසක් කූඩු පත්තු කළා, නැත්නම් පන්සලේ ලස්සන චිත්‍ර දැකලා ස්වාමීන් වහන්සේලා ලස්සනට එහෙම වඩිනව දැකලා තමයි අපි මුලදී ශ්‍රද්ධාව ඇති වුනේ. එතනින් ආරම්භ වෙන ශ්‍රද්ධාව පින්නතුනි හැබැයි ස්ථාවර වෙන්නේ එතනින් නෙවෙයි, ස්ථාවර වෙන්නේ ධර්මය අහපු ප්‍රමාණයට. ඒ ධර්මය අහන්න අහන්න තමයි බුදුහාඳුරන්ගේ නියම ශ්‍රද්ධාව අපි ඇති වෙන්නේ. ඒක අපි ඉදිරියේදී තවදුරටත් විස්තර කරනවා. ඒ ශ්‍රද්ධාව ඇති වෙන කෙනා ශ්‍රද්ධාවෙන් නවතින්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණය තමයි ධර්මයේ සඳහන් වෙනවා. එයාගේ ශ්‍රද්ධාව යනිසංස විදියට මේ සම මස් ඇට නහර මිදුළු කරා ගිහිල්ලා මේ ශ්‍රද්ධාව දැඩි වීරියක් ඇති වෙනවා මේ ධර්මයේ හැසිරෙන්න ඕන කියලා. ඒ නිසා ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා ශ්‍රද්ධාවෙන් නවතින්නේ නැහැ. ඊට පස්සේ යාගේ වීරිය ඇති වෙනවා. යාගේ සතිමත් බව ඇති වෙනවා. හිත සමාධිමත් වෙනවා. ප්‍රඥාව දින වෙනවා. මේ පහම කරා ටිකෙන් ටික වර්ධනය වෙනවා. මේ පහේ තියෙන ලක්ෂණය තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට යම්කිසි කෙනෙක් මුණ ගැහුනොත් මුණ ගැහිච්ච වෙලාවේදී බලන ප්‍රධානම ලක්ෂණය තමයි මේ තැනත්තා සසරේදී කොච්චර මේ ඉන්ද්‍රිය ධර්ම වඩපු කෙනෙක්ද කියලා. බුදුහාඳුර බලන්නේ අපි කොච්චර සසර සුගතිගාමි වෙලා හිටියද කියලා ආත්ම භව ගාන නෙමෙයි බලන්නේ. අපි කොච්චර සසරේදී හුඟා ධනවත් වෙලා හිටියද කොච්චර ලක්ෂණටි හිටියද කියන එක නෙමෙයි බලන්නේ. බුදුහාඳුර කෙනෙකුට අපව මුණ ගැහුණු වෙලාවේදී බලන්නේ හොඳට මනසට බලනවා චේතෝ කර්ය කියලා ඥානයක් තියෙනවා. ඒ චේතෝ කර්ය ඥාණයෙන් බලනවා මේ දැනත්තා කොච්චර සසරේදී මෙන්න මේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනෙක්ද කියලා. ඇතැමට ඒ දියුණු කරපු කෙනා මහාචාර්යවරයෙක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය කම්කරුවෙක් වෙන්නත් පුළුවන්. සමහර විට එයා කුලී වැඩ කරන කසල සෝදක කෙනෙක් වෙන්නත් පුළුවන්. එනිසා බාහිර භෞතික පරිහරණයක නැදුම් පැනදුම් වලින්වත් වර්තමානයේ ලැබපු අධ්‍යාපනයෙන්වත් එයාගේ මේ ඉන්ද්‍රිය ධර්ම බලන්න බෑ. ඇතැමට කිසිම අකුරක් බැරි සාක්ෂරතාවයෙන් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රඥාවෙන් ඉහළටම දිනු වෙච්ච කෙනෙක්. දැන් චුල්ලපන්තක හාඳුරන්ට සතර පද ගාථාවක් මාස හතරකින්වත් හාඳුරන්න පාඩම් කරන්න බැරි වුණා. නමුත් ප්‍රඥාව හොඳට තිබුණා. මේ කියන දේ තේරුම් ගන්න හැකියාව උන්වහන්සේට තිබුණා. ඒකට මුල් වුණේ අර ශ්‍රද්ධාව. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වයේ විශ්වාසයෙන් සසර ධර්ම සසර ගමනේදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු කෙනෙක්. ඊළඟට පින්නතුනේ තුන්වෙනි කාරණේ තමයි පඤ්ඤා නරාණං රතනම්. මිනිසුන්ට තියෙන ලොකුම රත්නය තමයි මණික තමයි ප්‍රඥාව. ඒක අපි අන්තිමට විස්තර කරනවා. හතරවෙනි කාරණය පුඤ්ඤං චෝරේහි දූහරං. පින තමයි අපේ මනස මුල් වෙලා සිත පිරිසිදුව කරන දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය කිසිවෙකුට සොරකම් කරන්න බෑ. දැන් අපි සොරකම් කරන්න බැරි දේ හැටියට සලකන සමානෙන් අධ්‍යාපනය නේද? අර කවියකුත් තියෙන තිබෝ තන තැනක සොර සතුරන් ගත නොහැන එසඩ මනාවත් වතුරෙන් වල නොහැන කෝප වුවත් රජමැති දුන් ගත නොහැන උගත මනා සිල්පේමයි මතු රැකෙනා කියලා. අපි සාමාන්‍ය සලකලා තියෙන සොරුන්ට ගන්න බැරි අධ්‍යාපනය කියලානේ. ඒක අපේ සිංහල සංස්කෘතියේ තියෙන ලක්ෂණයක්. නමුත් පිනතුනි බුදුහාමුදුරුවන්ට වඩා ගැඹුරින් මේ කියනවා. අධ්‍යාපනයේ සොර සතුරන් ගන්න බැරි වෙන පුළුවන්. නමුත් පිනතුනි මරණයෙන් පස්සේ අධ්‍යාපනය අහිමි වෙනවා. ඇතැම් විට මේ ආත්ම භාවයේ ඉංග්‍රීසි ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. ආයි මේ පරිසරෙ මේක ඉපදුනොත් ආයි ඒ අකුරින් නම් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ලක්ෂණය. නමුත් පිනේ ලක්ෂණය තමයි පින මරණයෙන් පස්සේ ඔහුට ඒසෝ නිදි සුනිහිතෝ අජේයෝ අනුගාමිකෝ කියලා සඳහන් කරනවා. මරණයෙන් පස්සෙත් ඔහු අත නොහැර මේ සසර ගමනට පිහිටක් වෙනවා. ඒක පේන දෙයක් නෙවෙයි, ශක්තියක් විදියට මේ විඥාණයට සම්බන්ධව තියෙන දෙයක්. හැබැයි ඒකත් ස්ථිර දෙයක් නෙවෙයි, වෙනස් වෙමින් අනිත්‍යතාවයට ලක් වෙමින් ඒ අවස්ථාවේ ප්‍රතිඵල ලබන්න පුළුවන් මට්ටමට සසරදී අපට පිහිට වෙනවා. තිනුතුනි මේ අපි සඳහන් කරපු කාරණා වලින් මේ ඇත්තන්ට ගැටලු දැන් එහෙම ඇති වෙච්ච තැන් තියෙනවා නම් අහන්න බලන්න. මේ අපි සඳහන් කරපු කාරණා වලින් නොතේරිච්ච කරුණු එහෙම තියෙනවා නම් අහන්න බලන්න. හොඳයි, නේ ඔක්කොම තේරිලා තියෙන්නේ. හොඳයි, ඊළඟ පියවරට යන්න කලින් අපි මේ ඇහුවේ. හොඳයි පිනුතුනි, දැන් මේ කරුණු වලින් ඔබේ දක්ෂතාවය බලන්න බෑ පිනුතුනි. බුදු දහමෙහි මේට වඩා ගැඹුරු කාරණයක් සඳහන් වෙනවා. අනේ කාරණයක් ඔබ තේරුම් ගත්තොත් තමයි ඇත්තටම ඔබ දක්ෂද කියලා බලන්නේ. පඤ්ඤා නරහණං රතනං කියලා කාරණයක් සඳහන් කරනවා. ප්‍රඥාව තමයි මිනිසුන්ට තියෙන උතුම්ම රත්නය, උතුම්ම මැණික කියලා. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ප්‍රඥාව කියන්නේ යමක් ඇතිතතු ඇති විදියෙන් දන්නා නුවණ. එතකොට මෙන්න මේ බුදුදහමේ කියන ප්‍රඥාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන එක. අපේ සිත මුල් වෙලා සිත පිරිසිදු යමක් කළොතින් කයින් වචනෙන් හිතින් ඒකට සැප විපාක අපට ලැබෙනවා. අපේ හිත පිරිසිදුව යමක් කයින් වචනෙන් සිතින් කරොතින් අපට ඒකට දුක් විපාක ලැබෙනවා. මෙන්න මේක ඇතුළතනි කර්මයේ ස්වභාවය. ඒක තමයි සම්මාදිට්ඨියේ පළවෙනි පියවර, ප්‍රඥාවේ පළවෙනි පියවර. මෙන්න මේ අවබෝධය යම් කිසි කෙනෙකුට ලැබුණා නම් ඒ ලැබෙච්ච කෙනා ලැබෙච්ච ප්‍රමාණයට මොකද කරන්නේ? සබ්බ පාපසකරණන් කියපු විදිහට හැකිතාක් දුරට අකුසලෙන් යා නිදහස් වෙනවා. කුසලස්ස උපසම්මදා කියලා සඳහන් කරනවා, හැකිතාක් යා කුසල වඩනවා. ඇයි එහෙම කරන්නේ? අකුසලලෙන් පාපයන්ගෙන් මිදෙන්නේ ඇයි යා? සමාජයට බය නිසාද? නෑ, වෙනතුනේ කාටවත් බයට නෙවෙයි. යා දන්නවා එයාගේම මනසට පීඩාවක් තමන්ගේ අතින් වැරදි අඩුපාඩු සිදු වුණොත්, තමන්ගේ හිත අපිරිසිදු වුණොත් තමන්ටමයි ඒකේ අවාසිය, තමන්ටමයි ඒකේ අයහපත කියලා තමන් දකිනවා. දකින්න දකින්න පුළුවන් තරම් දුරට තමන්ගේ හිත ආරක්ෂා කරනවා. දැන් අපේ ශරීරය ආරක්ෂා කරන්න අපි වහා මහන්සියන ඕනෙන්නේ. හොඳ ලස්සන ඇඳුම් ඇඳලා තියෙනකොට පොඩ්ඩක්වත් කුණු පොඩ්ඩක්වත් එන්නේ නැති විදිහට අපි හුඟා පරිස්සම් කරනෝනේ. සුදු ඇඳුම් ඇඳලා ඉන්නේ හුඟාක් මෙහෙමයි. පින්නතුනේ ඒක හොඳයි, ශරීරය හොඳට පිරිසිදු තියාගන්න එක හොඳයි. ඒ වගේම අවධානයක් පින්නතුනේ අපේ හිත ගැන තියෙන්න ඕන. නිතර හිතට එන අරමුණු ගැන නිතර සැලකිලිමත් ඉන්න. තමන්ට තියෙන දැන් රාගික හැඟීමක්ද, නැත්නම් පරිත්‍යාග සීලීත්වය හැඟීමක්ද, මෛත්‍රී සහගත හැඟීමක්ද, කෙනෙක් පිළිබඳව අමනාපයක්ද, නැත්නම් අතීතයේ සිද්ධියකට හිත බැසගෙනද දැන් තියෙන්නේ? හොඳ කල්පනාවෙන් ඉන්න, අවධානයෙන් ඉන්න. ඒ අවධානයෙන් හිටිය පමණට පින්නතුනේ බාහිර කෙනෙකුට ඔබේ හිතේ තියෙන සතුට, ඔබේ හිතේ තියෙන ලස්සන පැහැරගන්න බෑ. මෙන්න මේක සම්මාදිට්ඨියේ ප්‍රඥාවේ පළවෙනි පියවර. මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට අපට සතුට වැඩි වෙනවා. මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට හැකිතාක් පරිත්‍යාගශීලී වෙනවා. තමන්ගේ දෑතින් අනිත්‍යයට හැකිතාක් පරිත්‍යාග කරනවා. පුළුවන් මට්ටමේ භෞතික දේන් විතරක් නෙවෙයි, කාලෙන්, ශ්‍රමයෙන්, ධර්මයෙන්, අනිත්‍යගේ දුකට ඇහුම්කන් දීම ආදී වශයෙන් අනිත්‍යයන් පිහිට වෙනවා. මේක මේ කර්මඵල ඇදහිීමේ තියෙන ලක්ෂණය. ඒ වගේම හැකිතාක් සිල්වත් වෙනවා යා. කායික වාචික සංවරය ඇති කරගන්නවා. හැකිතාක් දුරට මෛත්‍රී භාවනාව ආදී භාවනාවක් උපයෝගී කරගෙන හිතේ සමතය දිනු කරනවා. මේක තමයි කර්මයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය අපට. මේ කම්මසකතා සම්මාදිට්ඨිය කියන එක පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් බොහෝ දෙනෙකුට ලැබිච්ච අවබෝධයක්. හැබැයි බුදුහාඳුරෝ ලෝකෙට පහළුනේ මේ කර්මයේ පිළිබඳව විශ්වාසය අවබෝධය ලබා දෙන විතර නෙවෙයි, ඊට වඩා ගැඹුරු අවබෝධයක් ලබා දෙන්න තමයි බුදුහාඳුරෝ ලෝකෙට පහළුනේ. අන්නේ අවබෝධය තමයි මෙතන ඉඳන් දැන් අපි ටිකක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබ අවධානය හොඳින් තියාගන්න. ඇත්තටම අපේ ජීවිතේට වන්නේ මොකද්ද කියන කී ළඟට බුදුහාමුදුරු විස්තර කරනවා. යම් කිසි වෙලාවක පින්නතුනි අපට හිතට අසතුටක්, දුකක්, අසහනයක් ඇති වෙලා තියෙනවා නම්, හිතට යමක් පිළිබඳ දැඩි ආසාවක් හරි යමක් ගැන දැඩි අමනාපයක්, ගැටීමක්, ද්වේෂයක් හරි තියෙනවා නම් ඒ වෙලාවේ හොඳට මතක තියාගන්න ඔබ බොහෝ විට ඉන්නේ අතීත අරමුණකයි. ඔබ ඉන්නේ මීට කලින් දැකපු අහපු දෙයක් ගැන හිතමින් ඒ අරමුණ තුල හිත බැසගෙන ඉන්නේ. ඕනම වෙලාවක බලන්න ඔබට හිතට දුකක් නම්, ළමයා මොකක් හරි වැරදි වැඩක් කළා කියලා හරි, ළමයා විභාගය අසමත් වුණා කියලා හරි, කවුරු හරි ඔබට බැන්නා කියලා හරි, නැත්නම් ඔබ දැකපු යමක් පුද්ගලයෙක් හරි දෙයක් හරි දැඩි බැඳීමක්, ආසාවක්, රාගයක් හරි නම් ඒ සිතවිල්ල ඔබේ මනසට එන වෙලාවේදී ඔබ ඉන්නේ වර්තමානයේ නෙවේ. ඉන්නේ අතීතගත් අරමුණකින්. එහෙම නැත්නම් අනාගතයේ සිදුවෙන්න තියෙන දේක් ගැන ඔබ දැන් හිතමින් ඉන්නේ. ඒ දෙකම දැන් තියෙන දේ නෙවේ. එහෙනම් ඔබට හිතේ එහෙනම් අතීතයත් අමතක කළා අනාගතයත් අමතක කළා කියෝතින් එහෙනම් සුවසේන පුළුවන් දෙ කියලා හිතේනේ. දැන් සමහර අයට මොලේට එහෙම ආබාධ ඇවිල්ලා සමහර අය ඔක්කොම මතකේ ඩිලීට් කරනවා කියලා අය. එහෙනම් එයා සතුටෙන් වොන ඉන්නනේ. පොඩි ළමයි බලන්න. පොඩි ළමයි අතීතය ගැන හිතන්නේත් නැහැ අනාගතය ගැන හිතන්නේත් නැහැ. ඒ ළමයා සෙල්ලම් කරගෙන ඉන්නවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අතීතය අමතක කිරීම අනාගතය අමතක කිරීමද බුදුහාමුදුරු දේශනා කියලා කළේ කියලා. පින්නතුනේ එහෙම එකක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළේ. බුදුහාඳුරන්ගේ සමස්ත දහමෙම පදනම තමයි සම්මා සතිය. ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සියලුම දුක් සමුදය නිදහස් වෙන මූලික පදනම තමයි සම්මා සතිය. අන්න ඒ සම්මා සතිය වඩනකොට මතකය අඩු වෙනවද වැඩි වෙනවද? පින්නොතනේ මතකේ වැඩි වෙනවා. බුදුදහමේ කිසියම් තැනක අමතක කරන්න කියලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි විතක්ක සංඨාන සූත්‍රයේ සඳහන් වෙනවා අසති අමනසිකාරා කියලා කාරණයක්. Tamanṭa හිතට පීඩාවක් එන දෙයක් තියෙනවා නම් ඒක සිහි නොකර ඉන්න කියලා තියෙනවා. හැබැයි සිහි නොකර ඉන්න කියන එකයි අමතක කරන්න කියන එකයි දෙක. යමක් හිතනකොට Tamanṭa දිගින් දිගටම හිතට පීඩාවක් නම් ඒ හිතන කාරණේ හිතන වාර ගන්න අඩු කරන්න. හැබැයි ඒකෙන් කියන්නේ අමතක කරන්න කියලා. එතකොට සම්මා සතිය දිනු වීමෙන් ලැබෙන අනිසංසය තමයි මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකයේ පිනතුණු වැඩි වෙනවා. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන්. හිටපු තැන් කරපු දේවල් ඉපදිච්ච ආත්ම ඔක්කොම කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට සීමාන්තික විදියට අතීතී ඉපදිච්ච ආත්ම ඔක්කොම කියන්න පුළුවන්. ජාතක කතාවල සඳහන් වෙන වෙන සිද්ධීන්. අතීතී සිද්ධියක් කිව්වට ගැටලුවක් නැහැ. හැබැයි තමන් ඉතහාම සිහියෙන් සම්මා සතිය පිහිටලා තමයි කාරණේ විස්තර කරන්නේ. එනිසා ඔහුට ඒකෙන් පීඩනයක් වෙන්නේ නැහැ. එනිසා පින්නතුනි සතිය දිනු වීමේදී මතකේ වැඩි වෙනවා අතීතයවත් අනාගතයවත් අමතක කරන්න කියලා බුදුදහමේ සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් පින්නතුනි අපි මුලින් සඳහන් කළා අපට මනසට පීඩනයක් යම් කිසි වෙලාවක එනවනම් එන්නේ අපි අතීත සිද්ධියක් ගැන හිතනකොට ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය දැන් සිද්ධ වෙන දෙයක් වගේ ඒ සිද්ධිය තුල බැසගෙන ඉන්නවා අපි. දැන් යම් කිසි කෙනෙක් බැනපු කෙනෙක් ඔබේ ඉස්සරහට එනකොට ඔබට හිතට අසතුටක් එන්නේ ඒ අතීත සිද්ධිය ඔබට මතක් වෙලා මතක් වුණා විතරක් නෙවෙයි සිද්ධිය දැන් සිදු වෙන දෙයක් වගේ ඔබට හිතෙනවා. එනිසා බුදුහාමුදුර සඳහන් කරනවා කෙනෙක්ගෙන් එකපාරක් බැනුම් ඇහුට නම් කමන්නේ හැබැයි යලි යලිත් නම් බැනුම් අහන්න එපා කියලා. කෙනෙකුට පුළුවන් ඔබට එකපාරක් බනින්න. හැබැයි ඔබ අවිද්‍යාවෙන් මෝහෙන් හිටියොත් ඒ ඉන්න හැම මොහොතකම ඔබ ඒ පුද්ගලයාගෙන් නැවත බැනුම් අහනවා. එනිසා පින්නතුනි එක අවස්ථාවක් තමයි අපි මේ දුක ඇති වෙන හැටි මේ කියන්නේ. අනිත් දේ තමයි අපේ ඇහැට යමක් පේනකොට අපි හිතන්නේ ඒ පේන දේ Taman දකින්න කලින් එතන තිබ්බා Taman ඒක බලලා අහක බලාගත්තත් ඒක එතනම ඉතුරු වෙනවායි කියලා. දැන් සාමාන්‍යයෙන් සම්මුති සත්‍යනු මේක හරි. දැන් ඔබ ගෙදරින් ආවනේ. දැන් ගෙදරට යන්න බලාගෙන ඉන්නේනේ. දැන් මේක ඉවරුණු ගාම ගෙදර දුවන්න බලන් තමයි ඉන්නේ. කමන්නේ. හැබැයි පින්නතුනි ඒක හරි නමුත් ඒක හරි සම්මුති සත්‍ය තුල විතරයි. පරමාර්ථ සත්‍යට ගියහම ඒක නියම සත්‍යයක් නෙවෙයි. ඔබ ආපු ගෙදර තියෙනවායි කියලා හිතලා නැවත ඒ ගෙදරටම යන්න ඒක සත්‍ය සිදුවීමක් කියලා 100%ක් ඔබ විශ්වාස කරනවා නම් ඔබ බය වෙන්න එපා. ඔබේ ශරීරය මෙතන අත්හැරියත් ඔබ ගෙදරින් නොගියන. මේ කියපු එක තේරුණාද දන්නේ නැහැ. ඔබ විශ්වාස කරනවා නම් ඔබේ ගෙදර සත්‍ය ලෙසම තියේ කියලා. බැරි වෙලාවත් ඔබ මෙතන ජීවිතක්ෂයටපත් වුණොත් මරණයටපත් වුණොත් වාහනේ යනවට වඩා ඉක්මනට ඔබ ගෙදර ගිහිලා ඉන්න. ඒක තමයි යථාර්ථය වෙන්නේ. ඔබට භෞතික යන්න බැරි නම් ඔබ මනසින් ගිහිල්ලා යනකොටම එතන ඊට අනුව ඔබ ශරීරයක් නිර්මාණය කරගෙන ඉන්න. ඒක තමයි මේ අවිද්‍යා සහගත ලෝකේ ලක්ෂණය. ඒ නිසා අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි හිතන්නේ මේ වේදුරුව කලින් තිබ්බ එකයි මම දැක්කේ, මම ඇස් දෙක පියාගත්තත් මේක ඉතුරු වෙනවා කියලා. ඒක සම්මුති සත්‍ය අනුව හරි කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව හරි. නමුත් අල්ටිමේට් ට්‍රූත් එක අනුව ගන්නකොට ඒක සත්‍යක් නෙවෙයි. අපි මේ දකින දේ වීදුරුවයි අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන රූපය අතරේ ලොකු වෙනසක් නැහැ. ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔබේ රූපය බලනකොට ඒ ඔබ දකින රූපය කලින් එතන තිබ්බද? මිරර් එක කණ්ණාඩියේ හැඩපත දන්නවනේ. ගෙදරයි රෙස්ට් රූම් එකේ තියෙන්නේ. ඒකේ ඔබ මූණ බලනකොට මූණ බලන කලින් එක තිබ්බද එතන? තිබ්බේ නැහැ නේ. ඔබ එතනින් අයින් වෙනකොටම ඒකට මොකද වෙන්නේ? ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අන්න ඒ සිද්ධාන්තයම තමයි පින්නතුනි අපි ඇසෙන් දකින කනෙන් අහන හැම දෙයකම අත්දැකීමක් මේක. එතකොට මෙන්න මේ අත්දැකීම පින්නතුනි ප්‍රත්‍යක්ෂ කර ගැනීම, ඒක එක්ස්පීරියන්ස් එකක් කර ගැනීම තමයි සම්පූර්ණ බුදුදහම කියලා තියෙන්නේ. ඔබ යම්කිසි අවස්ථාවක හිතනවා නම් ඔබ දැකපු අසපු දේවල් ඊට කලින් තිබ්බා, මගේ එක්ස්පීරියන්ස් එකෙත් පස්සෙත් ඒක ඉතුරු වෙනවා කියලා. ඔබේ දර්ශනේ නම් හැමදාම ඉන්නේ. ඔබට සතුටෙන් ඉන්න පුළුවන් දරුවෝ ටිකත් එක්ක, අද සතුටෙන් ඉන්න පුළුවන්. හැබැයි ඔබට අනාගතේන දුක් ටික නිදහස් වෙන්න බෑ. ඔබ කැමති දේවල් ඔබෙන් වෙන් වෙනකොට, ඔබේ ළඟම ඥාතීන් අයින් වෙනකොට, මරණයට පත් වෙනකොට ඒ දුක් ටිකෙන් ඔබට නිදහස් වෙන්න බෑ. හැබැයි ඔබ කරපු පින්කම් ටිකෙන් ඔබට දිව්‍ය ලෝකයක් යන්න පුළුවන්. ඔබ රැකපු සීලෙන් සුගතියක් ලබන්න පුළුවන් ඔබට. ඔබ සමත භාවනාව, විදර්ශනා භාවනාව තේරෙන විදිහට කළ තිබුණොත් සංසාරයේ ප්‍රඥාවත් ලබා ගන්න පුළුවන්. හැබැයි දුකෙන් නම් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ කොහොමද? අද ඔබ කියයි ඔබට අද කිසිම දුකක් නැහැ කියලා. ඔක්කොම ගෙදර පහසුකම් ටික තියෙනවා, දරුවෝ ටිකක් හරි ලස්සනට ඉන්නවා, මට නම් කිසිම දුකක් නැහැ කියලා ඔබ හිතන් ඇති. නමුත් පින්නතුනි අද දුක නැති වගේ පේනවට අනාගතයේ දුක් ටිකක් අපි මේ තුරුල් කරගෙන ඉන්නේ. ඔබේ ළඟම ඥාතීන් වෙන් වෙනකොට තියෙන දුක් ටික ඔබ බාර ගන්න සූදානම් මෙමෙ ඉන්නේ. ඔබේ ආදරය කරනම ඥාතීන්ට බරපතල රෝගයක් හැදිච්ච අවස්ථාවේදී ඒ රෝගය ඇතැමිට ඔබේ රෝගයකට වඩා වේදනාවක් ගෙන දෙන ඔබට. ඇතැමිට දරුවෙකුට ලොකු රෝගයක් හැදුණොත් ඔබ ඇතැමිට කියයි, අනේ ඒ රෝගේ මට හැදුණා නම් හොඳයි, දරුවට නොහැදේ කියලානේ. ඇතැමිට දරුවෙකුට වකුගඩු අමාරුවක් හැදිච්ච වෙලාවේදී සමහර අම්මලා අම්මගේ වකුගඩුව දරුවට පූජ කරනවා. තමන් ලෙඩ වුණාට වඩා දරුව ගැන හිතනවා. ඒ වගේම අපි ඉතාම කැමති ඥාති මිත්‍රාදීන්ගෙන් අපට වෙන් වෙන සිද්ධ වෙනවා. ඔබ ජීවිතය අවුරුදු 60ක් 70ක් බොහොම මහන්සියෙන් හම්බ කරපු ඔබේ ගෙදර, ඔබේ ඉඩම ඇසිපිය ගහන මොහොතකින් ඔබට අහිමි වෙනවා. කැමති වුණත් නුණත් යථාර්ථයේ මේක. මෙන්න මේ අනාගතින දුක් ටිකෙන් අනාගතයේ මේ අවස්ථාවේ නෙවෙයි මේ මොහොතේම නිදහස් වෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ දේශනා කළේ මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න. අපේ ඇසට රූපයක් පේනකොට ලක්ෂණය තමයි අපට එන්නේ ඒ රූපයේ වර්ණ මාත්‍රය විතරයි. ඒක සත්වයෙක්, ඒක පුද්ගලයෙක්, ඒක යම්කිසි දෙයක් කියලා සියල්ලක්ම නිර්මාණය කරන්නේ අපේ අභ්‍යන්තරේ. ඇසට ගේන්නේ වර්ණ රූපේ විතරයි. ඒක එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඇතිවන සංඥා, වේදනා කියන කාරණා දෙක මනින්දිරින් නැවත සිහි කළ තමයි දෙවෙනි පාර මනෝවිඥාණයෙන් ඒක හඳුනාගන්නේ. ඒක හඳුනා ගන්නකොට අර මුල් පියවර ටික ඔක්කොම ගිහිලා ඉවරයි. මේක පින්නතුන් ටිකක් සියුම් එකක්. දැන් අපි අර මුලින් සරල උදාහරණයක් සඳහන් කළානේ, කෑම කනකොට. කෑම කනකොට රස දැනෙන්නේ දැන් මෙතන තියෙන කෑම කියලා. නමුත් අපට පේන්නේ තාම පිඟානේ කෑම ටිකයි පේන්නේ. පිඟානේ කෑම ටික බලාගෙන තමයි අපි මේ රස විඳින්නේ. නමුත් ඒ වෙලේ තමන්ගේ රස දැනෙන්නේ දිවේ තියෙන කෑම ටික. ඇත්තටම පින්නතුනි, අපි සරලව කිව්වට දිවේ තියෙන රස ටික කියලා දැන් රස දැනෙන්නේ ඒකත් නෙවෙයි. දැන් රස දැනෙන්නේ මොකද්ද? දැන් රස දැනෙන්නේ ඒ දිවට ගත්තු ස්පර්ශය, ඒකෙන් හටගත්තු වේදනා සංඥා දෙකක් විදියට ගත්තු මනේන්ද්‍රියට ලක්වන අරමුණක් අරගෙන ඒ ගැන හිතන විදියෙන් තමයි අපිට මේ මොහොත රස එන්නේ. ඒ නිසා යම් කිසි අත්දැකීමක් අපට ලබනකොට ඒකේ පියවර ගානක් ගිහිල්ලා තියෙනවා. වෙනත් උදාහරණයක් ඔබට පැහැදිලි වෙන කියන්නම්. ඔබට රාත්‍රී කාලේ අහස බලනකොට තාරකා පේනවනේ. සමහර වෙලාවට මේ සෝලාර් සිස්ටම් එකේම තියෙන ප්ලැනට්ස් ඔබට පේන්නේ. අඟහරු, බ්‍රහස්පති, සිකුරු වගේ අපට පේනවනේ ග්‍රහලෝක. ඒව මේකේවා. ඔබට පේනකොට ඒ ආලෝකය, ඔබට මේ ආලෝකය නැතැන් විට කාලයක් ගත වෙනවා. ඇතැම් වෙලෙ මේ සෝලාර් සිස්ටම් එකෙන් එහායවත් ඔබට පේනව තව සෝලාර් සිස්ටම් පේනවා ඇතැම් විට. ඒ වගේ ආලෝකය ඊටත් වඩා කාලයක් ගිහිල්ලා. අපි ඉන්නේ මේ ගැලැක්සිය මිල්කි වේක. මේ මිල්කි වේකේ පින්නතුනේ මේ රවුමට තියෙන කරකැවිල වගේ තියෙන මිල්කි වේකෙන් එක කොනක ඉඳන් අනිත් කොනට ආලෝකය යන්න. ආලෝකයේ ගමන් කරන්න ගත වෙන කාලය ඔබ දන්නවද? ආලෝක වර්ෂ පින්නතුනි ලක්ෂයයි. එක තත්පරයකට සැතපුන් 187,000 වේගෙන් ගිහිල්ලා. ඒ තත්පරය දවස් ගානට වැඩි, පැය ගානට වැඩි කළා, දවසට වැඩි කළා, අවුරුද්දට වැඩි කළා. ඒ අවුරුදු ගානක් නැවත ලක්ෂයෙන් වැඩි කරාම වෙන කාලයක් ගත වෙනවා. ආලෝකයේ වේගෙන් ඇවිල්ලා අපේ ඇහැට පතිත වෙන්න සමහර ආලෝක. එතකොට දැන් අපට පේන්නේ වර්ෂ ලක්ෂයකට කලින් ආපු ආලෝකයක් මේ පේන්නේ. එතකොට මේ මොහොතේ ඒ පේන ග්‍රහලෝකෙත නැත්තේත් නැහැ. වෙනස් තැනක තියෙන. ඇතැම් විට ඒ ග්‍රහලෝකේ විනාශ වෙලා සම්පූර්ණයෙන්. පින්නතුනි, ඒ ආලෝක වර්ෂ ලක්ෂ ගාන ගත වෙන එක අතීත අත්දැකීමක් තමයි ලැබෙන වගේ තමයි ඔබ මේ බණ කියන හාමුදුරු ගැන බලන එකත් එහෙම තමයි. මේ හාමුදුරු කෙනෙක් කියලා ඔබ හඳුනා ගන්නකොට ඔබ හඳුනා ගන්න වර්තමාන අත්දැකීමක් නෙවෙයි අතීතෙට ගිහිල්ලා. ඒ නිසා පින්නතුනි අපි වර්තමාන අත්දැකීම් කියලා කිව්වට අපි මේ සම්පූර්ණවත් විඳින්නේ අපි මේ දකින අහන දේවල් අල්ලන කියන දේවල් අපි සබ්දහන දේවල් කියලා කිව්වට මේ ඔක්කොම අතීතයට ගිහිපු ස්වභාවයක් තමයි අපි මේ විඳින්නේ දැන්. නමුත් ඒක පිළිබඳව අපට නුවණක් නැති නිසා තමයි අපි මේ බාහිර දේවල් වල හිත බැසගන්නේ. අපි මේ යථාර්ථයේ තේරුම් ගත්තු ගමම හරියට අර ගෙදරක මේන් ස්විච් එක නැත්නම් ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණා වගේ, ඕෆ් වෙනකොට අනිත් ඔක්කොම විදුලි උපකරණ ටික ඕෆ් වෙනවා වගේ තමයි ලෝභ ද්වේෂ ටික නැති වෙන ගත වෙන්නේ ශනික මොහොතක් පින්නතුනේ මේ අවබෝධය ලැබු ප්‍රමාණයට. අපට හැඩපේන ග්‍රහලෝකය වර්ත ලක්ෂ ගානකට කලින් ආපු එකක් කියලා අපි දන්නවනම් අපි කවදාවත් ග්‍රහලෝකයකට ආසා කරන්නේ නැහැ. ඇයි? අපි දන්න මේක වර්තමානික නෙවෙයි කියලා. අන්නේ වගේම තමයි දැන් අපට පේන තමන්ගේ දරුවා හෝ වේවා තමන්ගේ අතීත අත්දැකීමක් මේ දේවල් පිළිබඳවත් පින්නතුනේ යථාර්ථය මේක. එනිසා මේක දකින්න දකින්න බාහිර රූප ශබ්ද ආදී තමන්ට පේනකොටම තමන් දකිනවා මේක නිරුද්ධ වෙලා, ඒ නිරුද්ධ වෙච්ච එක මනේන්ද්‍රයෙන් මේ මොහොතේ ගන්න අත්දැකීමක් ඒ තමන්ට ලැබෙන්නේ කියන එක දන්නවා. ඒ අවබෝධය ලබන්න ලබන්න බාහිර රූපය තුල හිත බැස ගන්න ගතිය අඩු වෙනවා එන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ ඔබේ දරුවන්ට කරන යුතුයකම් ටික ඔබ කරන්නේ නැහැ කියලා. ඔබ කරන රැකියාව අත්හැරලා කැලේට යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. දැන් ඔබ දන්නවනේ කණ්ණාඩිය ළඟට යනකොටමයි ඔබේ රූපේ නිර්මාණය වුනේ. කණ්ණාඩිය ළඟින් අයින් වෙනකොටම රූපේ නැති වුණා කියලා. හැබැයි ඔබ එහෙම හිතන ඔබ කවදාවත් හිතනවද එහෙනම් මමයි කණ්ණාඩිය ළඟට යන්නේ නැහැ කියලා? යනවනේ නේ. කණ්ණාඩිය ළඟට යනවනේ. කණ්ණාඩිය බෑග් එකේමත් දහන් ඉන්නවනේ නේ. නැවත නැවතත් අපි කණ්ණාඩියලට යනෝනේ. මේ යථාර්ථය මෙහෙම වුණාට කණ්ණාඩිය කුඩු කරන්නේවත්, කණ්ණාඩිය අයින් කරන්නේවත්, කණ්ණාඩියට නොගිහින් අරින්නේවත් නැහැ නේ අපිනේ. නැවත නැවතත් මේ රූපය බලන්න යනවනේ. අන්නේ වගේම තමයි පිනතු නිරහතන වහන්සේ කෙනෙක් නැවත තමන්ගේ ගෙදරට යන්න පුළුවන්. තමන්ගේ අම්ම බලන්න යන්න පුළුවන්, යහළුවෙක් බලන්න යන්න පුළුවන්, කලින් හිටපු තැනකට යන්න පුළුවන්, කලින් නොගියපු තැනට උනත් යන්න පුළුවන්. යන්නේ කොහොමද? යන්නේ අපි අර කණ්ණාඩි ළඟට යනවා වගේ. කලින් තිමිච්ච දෙයක් බලන්න නෙවෙයි යන්නේ, ගියාට පස්සේ නිර්මාණය වෙන දේ බලන්නයි යන්නේ. ඒතකොට ඒ කණ්ණාඩිය ඇහැට පේන රූපය විතරක් නෙවෙයි, අපේ තියෙනම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය හයම කියන්නේ කණ්ණාඩි හයක් වගේ. ඇසෙන් පේන රූපය එක කණ්ණාඩියක්, කනෙන් ඇහෙනකොට දැන් අම්මගේ ශබ්දය ඔබට ඇහෙනකොට ආම මතක් වෙනවා. නැත්තම් අම්ම කෑම වෙනකොට දැනිච්ච සුවඳක් දැනෙනකොට ඔන්න ආමව මතක් වෙනවා. නැත්තම් නැත්නම් මිට අම්මගේ ඇඳුමක් මොකක් හරි ඔබේ ළඟ සීවටනයක් හැටියට තියෙනකොට ආම මතක් වෙනවා. අම්මගේ පින්තූරයක් තියෙනකොට ආම මතක් වෙනවා. කුමන හෝ ඉන්ද්‍රියකින් ඔබ එක සංජානනය කරනකොට, එක්ස්පීරියන්ස් එක ගන්නකොට ඔබේ අත්දැකීමට ගිහිල්ලා ඉන්නේ. ඒ අත්දැකීම වර්තමාන එකක් නෙවෙයි, අතීතයක ඔබ මේ ඉන්නේ. ඔබේ ළඟම ඥාතියෙක් මැරිච්ච වෙලාවේදී ඔබ අඬනවනේ නේ? අඬනකොට ඔබ මොකද කියන්නේ? අනේ මට සැලකුවේ මෙහෙමයි, මාව ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි, මට ඉගැන්නුවේ මෙහෙමයි, මාව නෑව්වේ මෙහෙමයි කියේ කියලා තමයි අඬන්නේ. ඒ ඔක්කොම නිරුද්ධ වෙච්ච අතීත අත්දැකීම් ටික මෙතෙන්ට අරගෙන ඒක දැන් නාවන වගේ, දැන් අම්ම කවන වගේ තමයි අඬන්නේ. පින්නතුනි මෙන්න මේක තේරුම් ගන්න, තේරුම් ගන්න තමයි අපේ ප්‍රඥාව දිනු වෙන්නේ. ප්‍රඥාව දිනු වෙන දිනු වෙන්න මේ යථාර්ථය තමන්ට වැටහෙනවා. මේ යථාර්ථය තේරුම් ගන්න ගන්න අපේ ජීවිතවල සිදුවන වෙනස මොකක්ද පින්නතුනි? මේ යථාර්ථය තේරුම් ගන්න ගන්න අපට තේරෙනවා දුකෙන් නිදහස් වෙන නියම ක්‍රමය නම් මෙන්න මේ දර්ශනය ඇති කර ගන්නට ඕන කියලා. හැබැයි බය වෙන්නේ පිහමුණයි කියලා, දරුවන්ට උගන්නන එකක් නැහැ, ගෙදර මෝගේජ් එක ගෙවන එකක් නැහැ කියලා බය වෙන්න එපායි. ඒව දැනටත් වඩා ඉක්මනට කරනවා. දැන් එක රැකියාවක් කරනවා, රැකියාව දෙකක් හරි කළ ඉක්මනට මේ ණය ටික නිදහස් වෙනවා. දරුවට දැන් එක භාෂාවක් නම් උගන්නන්නේ, භාෂා දෙක සිංහලත් හොඳට ගන්න පුතේ කොහොම හරි මේ සිංහලෙන් බණ ටිකක් තාපන් කියලා. ඒ තරම්ම ලෝකෙට අනුකම්පාවක් ඇති වෙනවා. පින්නතුනි මේ කෙනා, මේ අවබෝධයෙන් ලැබපු කෙනා කම්මලි කෙනෙක් වෙන්නේ නැහැ, මන්දෝස්සයි කෙනෙක් වෙන්නේ නැහැ. එයා දැන් කරන දේවලට දීලා තියෙන ප්‍රමුඛත්වය එහෙමම දෙනවා. හැබැයි ඔහුගේ වෙනසක් වෙනවා. මොකද වෙනස? ධර්මයේ තේරුම් ගැනීම සහ ධර්මය අවබෝධ කර ගැනීම සහ ඒක ප්‍රැක්ටිස් කරන එක එයා ජීවිතයේ ඉහළම අවශ්‍යතාවය බවට පත් කරගන්න. මොකද එයාට වටින්නේ ධර්මය. එයා දන්නවා අනිත්‍යක ඔක්කොම. දරුව තමන්ගේ තුරුලේ අද හිටියට ඒ දරුව කවදා හරි කෙනෙකුට ඔබ බාර දෙන්න වෙනවා. නියමිත කාලෙදි බාර දෙන්න බැරි වුණොත් මොන හරි වැඩිපුර සල්ලි ටිකක් හරි දීලා කාට හරි අරන් යන්න කියලා කියන්න වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒතර ඒ දරුව හැමදාම අපේ ළඟ තියාගන්න බෑ අපට. අපිට පේන මේ ලස්න රූපය හැමදාම අපි කැමති විදිහට මේ රූපය තියෙන්නේ නැහැ. එහෙනම් අද අපි ජීවිතයේ යම්කිසි ප්‍රමුඛත්වයක් දීලා යමක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම වෙනස් වෙන දේවල්. ඒ හැම දෙයක්ම තමන්ට අහිමි වෙන දේවල්. එහෙනම් තමන් දැනගන්නවා ජීවිතයේ පරමාර්ථය කියන්නේ. අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ මේ අත්හැරලා යන දේවල් ටිකකට මුළු ජීවිතෙම කැපකරන නෙවෙයි. ඊට වඩා ඉහළ අවබෝධයකට ගිහිල්ලා මේ ඊටාම දුර්ලභව පහළ වෙන මේ ශාස්ත්‍රවේරයේ දර්ශනය තමන්ගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය කරගන්නයි යා ජීවිතයේ වැඩ ගන්නයි කාලය ගත කරන. සමහර අය ඇතැම්මිට බටහිර ඉපදෙලා අධ්‍යාපනයෙන් ඉහළටම ගිහිල්ලා ඇතැම්මිට ඩොක්ටරේට් එක අරගෙන ඇතැම්මිට මුලින් ටිබෙටේට යනවා, ඊට පස්සේ තායිලන්තයට යනවා, ඊට පස්සේ බුරුමෙට යනවා, ඊට පස්සේ ඉන්දියාවේ සිද්ධස්ථානත් බලාගෙන අන්තිමට කොහෙට යන්නේ? ශ්‍රී ලංකාවට තමයි. අපි අත්හැරපු තැනට ඒගොල්ලන්ගේ අවසානය කරා යනවා. ලංකාවටත් ගිහලා නිකම් පන්සල්වල නෙවෙයි, සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය ආරණ්‍යවල ඉඳිද්දී මේ ඇත්තන් ඇතැමෙටි තාම දුෂ්කර ආරන්නේ. ඔය මාතලේ පැත්තේ ලග්ගල කියලා එහෙම තියෙනවා, හංකාන කියලා තියෙනවා, නකල්ස් කඳු තියෙනවා. මේ වගේ තැන්වල ඉඳගෙන ධර්මයේ සොයමින් ධර්මයේ පුහුණු කරමින් ගිය අය කාලය ගත කරනවා. ඔබ ආයි එහාට නොගිහට කමන්නේ. නමුත් පින්වතුනි, ඔබ මේ පරිසරයේ ඉඳගෙන ඔබේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් වටිනම වටිනාකම ලබා දෙන්න. අපි ධර්මය අවබෝධ කර නොගත්තොත් පින්වතුනි, අපිට කොච්චර උපාධි තියුණත් අපේ ජීවිත වටිනා ජීවිත වෙන්නේ නැහැ. අපේ දරුවෝ කොච්චර ඉගෙනගෙන ඉහළ විශ්වවිද්‍යාලවල ගියත් අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන නම් මුළු කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන අසිරිමත්ම නැවුම්ම අලුත්ම දේවන මේ තථාගත ධර්මය හොයන්නට, අහන්නට, ගවේෂණය කරන්නට, ඒක පිළිපදින්න වැඩි කාලයක් ලැබ කරන්න. අන්න ඒ අවශ්‍යතාවයට තමයි පිනතුනි අපි මේ කාලේ මනුස්ස ලෝකයේ ධර්මය අහන්න පුළුවන් වටා පිටාවක අපි ඉපදුනේ ඒ සඳහායි. ඒ ධර්මයේ රකින්න රකින්න, ඒ ධර්මයේ පිළිපදින්න පිළිපදින්න පිනතුනි එයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ ධර්මය රැකීමේ ආනිසංශ නිසාම එයාට නිරෝගී භාවය හොඳට ලැබෙනවා. එයා යම් කිසි ලෞකික දෙයක් කැමති නම්, දරුවෝ හොඳට ඉගෙන උගන්වන්න කැමති නම් ඒවත් සිද්ධ වෙනවා. ඉක්මනටම ගෙදර තියෙන මෝගේජ් එක ගෙවලා, ණය තුරුස්ටික ගෙවලා නිදහස් වෙන කැමති නම් ඒවත් එයාට හොඳට කරගන්න පුළුවන්. ඉදිරියට නැගී රක්ෂාදිය මේ ඔක්කොම සාර්ථක වෙනවා. හොඳම කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. එයාට ලෙඩ දුක් වලට යන්න තියෙන අමතර සල්ලි තියෙනවා නම් ඒක උගහක් අඩු වෙනවා. මේ ධර්මයේ රකින්න කියන්නේ සංසෙ විදියට. එනිසා අපි නුතුනි ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? අපි ඇසින් රූපයක් දකිනකොට මේ අත්දැකීම මේ මොහොතේ ලැබුණේ, ඒක ලැබුණ ගමන් මේක නිරුද්ධ වෙනවා. ආයි නැවත සිහි කරනකොට ආයි පෙනිච්ච රූපය වගේ පේනවා. ඒක හරි. දැන් අපි කණ්ණාඩිය ළඟට යනවනේ, අපේ රූපය මේ විදිහට පේනවා. ආයි යනකොට ආයි අර විදිහටම පේනවා. දෙවෙනි වතාවට පේනුනේ කියලා පළවෙනි එක එහෙම තිබ්බද? පළවෙනි එක අපි දෙවෙනි වතාවට එනකන් තිබ්බේ නෑනේ. අර කන්ඩිෂන් එක සමාන නිසා ඒ රූපය සමානව පේනවා. නමුත් පේන්නේ අලුත් එකක්. අන්න ඒ වගේ තමයි ඔබ අද ආපු ගෙදර ඔබ නැවත නැවතත් බලනකොට ඔබට හිතෙන්නේ කලින් තිමිච්ච ගේම ඔබට පේන්නේ. ඔබේ දරුවා දිහා බලන විට මේ කලින් හිටිය දරුවා මේ ඔබට පේන්නේ කියලා හිතනවා. නමුත් පේනොත්නේ දරුවා කියලා ඔබ සම්මත කළාට, ඔබ දරුවා කියලා ඔහොම ඇල්ලුවට, දරුවා කියලා ඔබට දැනෙන්නේ සම්පූර්ණ ඔබේ හිතේ පැත්ත, ඔබ අල්ලගත්තු දේ හිතෙන්නේ. ඔබට දරුවා කියලා අල්ලනකොට අහුවෙන්නේ දරුවෙක් නෙවෙයි, අහුවෙන්නේ සතර මහා භූත රූප. අහුවෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරයි අහුවෙන්නේ. අපි ළඟම ඥාතියෙක් බලන්න, අපිත් එකට මෙහෙම ඉන්නවා. එයායි අපි කියමු අපේ සීය හරි, ආච්චි හරි, මාම හරි, නැන්ද හරි කියලා. එහෙම ඉන්නකොට එක පාරම යා මරණයට පත් වෙනවා. පත් වුණාම මොකද වෙන්නේ? අපි ඊට පස්සේ මාමයි කියලාවත්, නැන්ද කියලාවත්, සීය කියලාවත් කියන්නේ. එයාගේ රූපෙ එහෙම තියෙනවා. එතකොට ඇත්තෙම දැන් සිද්ධ වෙන්නේ තේ දෙම තමයි. අපි ඥාතිවරයා කියලා මේ පැත්තෙන් නිර්මාණය කරගෙන ඉන්නේ. දැන් උදාහරණයක් ගන්න. දැන් අපි කිව්ව මෙතන සම්පූර්ණ විදුලි බලය යන හිටුණ කියලා, කරන්ට් එක ගියා කියලා. ගියාට පස්සේ ඔබේ ළඟම තවත් ළමයෙකුත් ඉන්නවා. ඔබට ඇතැම්මිට වැරදිලා ඔබේ දුව කියලා හිතාගෙන ඒ දුවට ඔළුව අත ගන්න, දුවේ මොකද්ද උනේ කියලා දුවට වැටුණද දන්නේ නැහැ කියලා අල්ලනවා. අල්ලලා ඉතින් අනේ ඔළුව වැදුණද දන්නේ නැහැ කියලා හිතනවා. එහෙම බලනකොටම කරන්ට් එක එනවා. කරන්ට් එක එනකොට මේ දුව කියලා අල්ලලා කියන තියෙන වෙන දුවක් මේ. වෙන කෙනෙකුගේ දුව. දැන් අපට ඔබට අර අඳුරේ ඉන්න වෙලාවන් හිතුනේ තමන්ගේම දුව කියලා. එතකොට තමන්ගේම දුව කියලා අල්ලගත්තට ඇස් දෙකට කරන්ට් අර ලයි ආලෝකෙ පිනිච්ච ගමන් හිතනවා නෑ මෙයා නෙවෙයි කියලා. ඊට පස්සේ අර ෆීල් එක නෑ. නියම දරුවගේම අත්දැකීම නම් ඔබට ලැබෙන්නේ නම් කරන්ට් එක ගියාම තියෙන එක, කරන්ට් එක අහමත් තියෙනව නේද? නමුත් එහෙම නෑ. එතකොට සම්පූර්ණයෙන්ම අපේ තමන්ගේ දරුවා කියලා, ඥාතිවරයෙක් කියලා, ගැහණු කෙනා කියලා, පිරිමි කෙනා කියලා මේ හැමදේම පිනොතින අපේ මනස පැත්තෙන් ගන්න. දැන් සමහර අයනෝ ටෙලිෆෝන් වලින් කටහඬ වෙනස් කරලා කතා කරන අය ඉන්නෝනේ. සමහරට රාගය අවුස්සන සමහර අය කතා කරනවා. ගැහණු අය විදිහට පිරිමි අය කතා කරනවා, පිරිමි අය විදිහට ගැහණු අය කතා කරනවා. එහෙම සමහර අය ඉන්න මුලා කරන. කළා පස්සේ ඇතැමිට නියම කටහඬෙන් කතා කරනවා. කතා කරනවා හිතන්නේ බණිනු ඇතැමිට කතා කළේ යන්න. මනන මුලින් ඇතිවෙච්ච හැඟීම් පස්සේ සම්පූර්ණ වෙනස් වෙන හැටි. ඒ නිසා සම්පූර්ණ මේ ලෝකය කියන්නේ පිනතුණි ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ අද අපි ඉන්න මායාවෙන්, අවිද්‍යාවෙන් නිදහස් වෙලා නියම ප්‍රඥාව අපේ ජීවිතයට ගන්න එකයි ධර්ම කියලා කියන්නේ. අන්න ඒ ධර්මය අවබෝධය ලබන්න අපට ලැබෙන ඉහළම අවබෝධය තමයි අපි ඇසින් රූපයක් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ. ඒක පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන එතැනම නිරුද්ධ වෙන දෙයක්. අපි කුමන ඉන්ද්‍රියකින් කුමන ආයතනකින් අත්දැකීමක් ලැබුවා කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නිරුද්ධ වෙනවා. මෙන්න මේකට තමයි පිනතුන් ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගන්න අපි බාහිර රූප තුල සත්‍ය පුද්ගල සංඥාවෙන් බැස ගන්න ගතිය අඩු වෙනවා. යමක් දකිනකොටම තමන් බලන්නේ මේ පැත්ත. ඇයි ඔහු සතර සතිපට්ඨානය තුල සම්පූර්ණව ඉන්නවා? කණ්ණාඩියක් ළඟට යනවා වගේ. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කොණ්ඩේ පීරන්න නම් කණ්ණාඩියේ පැත්තට පනාව දික් කරන්නේ නැහැ. යා මේ පැත්තයි බලන්නේ. අන්නේ වගේ ඔබට යම් කිසි කෙනෙක් දිහා බලලා රාගයක් ඇති වෙනවා නම්, ද්වේෂයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඒ බාහිර දෙයින් නෙවෙයි, තමන්ට එන්නේ තමන් අභ්‍යන්තරෙන් හදාගන්න දේ. අන්නේ හදාගන්න දේ කියලා මෙන්න මේ ප්‍රඥාවෙන් අපට වැටහෙනකොට වැටහෙන ලොකු සතුටක් එනවා. මේ අවබෝධයෙන් මේ නුවණින් ඉන්න මොහොතේ පින්නතුනි බාහිර කිසිම කෙනෙකුට තමන්ට දුකක් දෙන්න බෑ. මේ අවධානයෙන් ඉන්න අවස්ථාවේ ඔබට ජීවිතේ ලොකුම ආවාසිය වෙන්න පුළුවන්. ඒත් ඔබේ හැට කඳුලක් එන්නේ නැහැ. මෙන්න මේ දර්ශනයෙන් මේ නුවණින් ඉන්න අවස්ථාවක් ගැන සඳහන් වෙනවා අපේ බෞද්ධ සාහිත්‍ය කාන්තාවක් ගැන. කවුද ඒ කාන්තාව? ඒ තමයි බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව දින ස්වාමීන් වහන්සේලාට දානය බෙදමින් ඉන්න අවස්ථාවේ ලියුමක් ආවා. බන්දුල මාලිකාවට දරුවෝ 32 දෙනෙක් හිටියා කියලා සඳහන් වෙනවා නියුල්ලුම පුතාලා. ඒ 32 දෙනාත් තමගේ ස්වාමි පුරුෂය වෙන්න බන්දුල සේනාධිපතියත් මේ 33 දෙනාම යුද්ධයකට ගිහිල්ලා හිටියේ. තානේ බෙදන අවස්ථාවේදී ලියුමක් ආවා. ලියුම මොකද්ද? අර 33 දෙනාම යුද බිමේදී ජීවිතස්සයට පත් වුණා කියලා කාරණා. දැන් ඔබට බලන්න ඔබ ළඟින්ම ඔබට ඉන්න ඥාතීන් ටික එක මොහොතේ නැති වුණා කියලා ආරංචියක් ආවොත් ඔබට ඇති වෙන තත්ත්වය බලන්න. ඔබට කොයිතරම් ධනයක් තිබුණාද, ඔබ කොයිතරම් ලෝක ඉහළ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඉගෙනගෙන තිබුණාද, ඔබට පුළුවන් දේ දුකෙන් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම දර්ශනය මේක. එනිසා අද ඔබට මේ ධර්මයේ හැසිරෙන්න බැරි වෙන්න පුළුවන් කමක් නැහැ. අද ඔබට දරුවන්ගේ වැඩ දෙක තියේ කියලා හරි, රැකියාව තියෙනවා කියලා හරි ඔබ කවදා හරි පස්සට කල් දාන කමක් නැහැ. හැබැයි ඔබ එකක් කමතක් කරන්න එපා. ඔබට කවදා හරි දුකෙන් නිදහස් වෙන්න ඕන නම් තවරුදු 100ක් හරි ගිහිල්ලා විතරක් නෙවෙයි, තව කල්ප 100ක් ගිහිල්ලා හරි ඔබට යන්න තියෙන මාවත මේක. මේක හැර වෙන විකල්පයක් නැහැ. එනිසා ඔබ බුද්ධිමත් නම් ඔබ අද කරන වැඩ කරන ගමන් මෙන්න මේ දර්ශනේ ජීවිත තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න උපරිම මහන්සිය වෙනවා. ඒ මහන්සි වෙන ගමනේදී පිනොත්තුනි අපට වැඩි කාලයක් කැප කරන්න ඕන ධර්මය අහන්න විතරයි. ධර්මය පිළිපදින කියලා ලොකු කාලයක් යන්නේ නැහැ. ධර්මය පිළිපදිනවා කියන එක හරියට හුස්ම ගන්නවා වගේ දෙයක්. අපට හුස්ම ගන්න ගිහිල්ලා අපේ වැඩ පාඩුවීමක් වෙනවද? අපේ වැඩ අතපසුවීමක් වෙනවද හුස්ම ගන්න ගිහිල්ලා? අපිට එහෙම වෙන්නේ අපි නිදාගත්තත් හුස්ම ගන්න. පින්නතුනි ධර්මයේ හැසිරීමත් නේ හුස්ම ගැනීම වගේ වැඩක්. ඒ නිසා ආනාපාන සතියෙන් සතර සතිපට්ඨානෙම වැඩෙන ක්‍රමයක් තියෙනවා. උපතින් ලැබෙච්ච මේ ආස්වාස ප්‍රාස්වාසයට තමන්ගේ සතිය එකතු කිරීම විතරයි තියෙන්නේ. ඒ කරපු ප්‍රමාණයට අපි මුලින් සඳහන් කළා ජීවිතයේ ඉහළම වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන කාරණා දෙකක් තියෙයි කියලා අපි මුලදී කිව්වා. පොඩි ඉඟියක් දුන්නා මතක ඇති. ඒක පැත්තකින් කම්මස්සකට සම්මාදිටියේ පිළිබඳව කර්ම අවබෝධය ලබාගෙන අනිත් පැත්තෙන් මේ ලෝක යථාර්ථය තේරුම් ගත්තට පස්සේ එතනත්තාගේ දක්ෂතාවයේ ඉහළින්ම පෙන්වන අවස්ථා දෙකක් කියනවා. මොකක්ද ඒ? ඒ දෙක තමයි වර්තමාන මොහොතේ සිත පවත්වා ගන්න තමන්ට පුළුවන් හැකියාව වැඩි කරගන්න. නැත්තම් සම්මා සමාධිය කන්සන්ට්‍රේෂන් එක සතියෙන් එක කුසල අරමුණක සිත තියාගන්න පුළුවන් කාලය ඩියුරේෂන් එක ටිකෙන් ටික වැඩි කරගන්න. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, බුදුගුණ භාවනාව, මොකක් හරි භාවනාවක් පුරුදු කරමින් තමන්ට පහසු භාවනාවක් පුරු කරමින් තත්පරයෙන් තත්පරය හරි වැඩි කරගන්න. මෙන්න මේ කාලේ වැඩි කර ගැනීම තමයි බුද්ධිස් GPA එක කියන්නේ, ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක කියලා කියන්නේ. According to Buddhism, Buddhist GPA is the duration that we practice concentration using samatha meditation, focusing our mind on a particular wholesome object. If we can improve the duration that we practice concentration, this is one of the skills that Buddha has explained as GPA, great point average. If we can keep our attention, mindfulness, concentration for a long time, it means our GPA is very high. Not only GPA, Buddhism has explained that Buddha says Buddhist IQ too. Or EQ. What is the Buddhist IQ? Buddhist IQ is with the concentrated mind, if we can reflect on impermanence again and again, whatever we experience at the present moment, that experience arises at the moment, immediately it ceases without remaining anything. If we can reflect on this reality again and again, according to Buddhism, it means our IQ is very high. Bauddha IQ එක කියලා කියන්නේ බුද්ධි සාපලතාවය කියලා කියන්නේ අනිත්‍යතාවය බලන වේලාව වැඩි කිරීම. මෙන්න මේ GPA එකයි IQ එකයි වැඩි වෙච්ච ප්‍රමාණයට තියෙන ලක්ෂණය තමයි අපි දුකෙන් නිදහස් වෙනවා. අපි දුකෙන් නිදහස් වෙනවා කියන්නේ අපි බාහිර මත යතිලා නැහැ. බාහිර පේන රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ දේවල් තුන අපේ හිත බැසගෙන නැහැ. පින්නතුනි, දැන් අලුතෙන්ම ලංකාවේ සමහර පොඩි ළමයි ඉපදෙලා ඉන්නවා. මේ දර්ශනේ විස්තර කරන සමහර අය පොඩි අය පංච උපාදානස්කන්ධය විස්තර කරනවා. දැන් පොඩි ළමයි. වයස කීයද දන්නවද? අවුරුදු 6යි. අවුරුදු 5ේ සමහර ළමයි ඉපදෙලා ඉන්නවා. අවුරුදු 5ේදී රහතන් වහන්සේක අධ්‍යක්ෂින් විස්තර කරනවා. ඔබ ඇතැමිට මේවා ගැඹුරු වැඩි යන්නේ අපිට නම් ඔය තේරෙන්නේ අපිට ඔය පොඩි බණක් කිව්වහම ඇති කියලා ඔබ හිතාගෙන ඉඳිද්දී ඔබට ඉදිරියේ බණ කියන්නේ අවුරුදු 5ේ අවුරුදු 6ේ ළමයි. ඒ අය මේ ආත්ම භාවය විතරක් නෙවෙයි සසර පුරුදු කරන් එන අය. ඇතැමිට ඉහළ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණ අහපු අය මාර්ගඵල ලැබපු අය දැන් ටිකෙන් ටික මනුස්ස ලෝකෙ නැවත ඉපදෙනවා. එනිසා පින්නතු ලෝකේ විශාල ආධ්‍යාත්මික ප්‍රබෝධයක් තියෙන කාලෙකයි අපි මේ ජීවත් වෙන්නේ. ඔබ ධර්මය අත්හැරියත් ඇතැමිට බටහිර යුරෝපයේ අප්‍රිකාව වගේ රටවල මිනිස්සු බුදු දහමේ හරය හොයාගෙන වේගෙන් ගමන් කරන කාලය. ඒ නිසා අපට බෞද්ධයන් හැටියට, ශ්‍රී ලාංකික බෞද්ධයන් හැටියට අතීත කීර්තියෙන් විතරක් අපට ජීවත් වෙන්න බෑ. අපි බුදු දහම ආරක්ෂා කළා. ලොකුම චෛත්‍ය තියෙන ලංකාවේ ජයශ්‍රී මහ බෝධිය අවුරුදු 2300 කන අපි ආරක්ෂා කරේ. ඒ අතීත කීර්තියෙන් විතරක් වෙන තුන තවදුරටත් අපට ජීවත් වෙන්න බෑ. ඒ අතීත කීර්තියට ලෝකේ ආයේ ලෝකේ බෞද්ධයන් අපට සලකලා තියෙනවා. කොහොමද සලකලා තියෙන්නේ? වෙසක් ඩේ කියලා වෙසක් නම සිංහල නමක් දාලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ පොඩියේ ලෝකෙම බෞද්ධයන් පිළිගන්න තියෙනවා. ඒ අපට ලෝකයේ ඒ ගරුත්වය ඇති. හැබැයි අපට ඊට වඩා ගරුත්වයක් අපට ලබන්න නම් වර්තමානින් අපි මේ ධර්ම හැකියතාක දුරට අහලා දැනගෙන අපේ ජීවිත තුලින් ක්‍රියාත්මක කරන්න ඕන. මේ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන ටිකෙන් ටික නමුත් වෙන තුන අඩුම ගානේ දවසට විනාඩි 5ක් දරුවෝ ටිකත් එක තේරෙන භාෂාවකින් දරුවෝ ටික මෛත්‍රී භාවනා කරන්න. දරුවන්ට සිංහල බැරි වුණාට කමන්නේ නැහැ. අඩු ගානේ ඉතිපිසෝ ගාථාවයි, ස්වාක්ඛාතෝ පාඨයයි, සුපටිපන්නෝ පාඨයයි දරුවන්ට පුරුදු කරන්න. මාසයන් දරුවෝ ටිකත් එක කිව්ව ගම මතක ඉන්නෝ එයාට. පොත්වල ලියලා පාඩම් කරන්න බෑ කවදාවත් ඒක. ඒ අයගේ කණෙන් ඇහිලා මේක පුරුදු වෙනවා. ඒත් එකම පුළුවන් නම් කරණිමෙත සූත්‍රය සජ්ජායනා කරන්න දරුවෝ ටිකත් එක්ක. මාස දෙකක් කරන්න පිනොතුනි. දරුවා කැමති නම් දවසකට කීයක් හරි දීලා හරි බුදුන් වඳිනේකට එක් කරගන්න. කැටයට සල්ලි දානවයි කියලා. එයාගේ අතින්ම කැටයක් හදලා කැටයට ඔයා අදාවුතින් ඔයාට අද ඩොලර්ස් 5ක් දෙනවා කියලා. එහෙම හරි පිනොතුනි දරුවෝ ටික මේ මගට ගන්න. ඒ නිසා තෙරුවන් වඳින ගාථා ටිකත් කරණිමෙත සූත්‍රයක් දරුවන්ට හුරු කරන්න. කරණිමෙත සූත්‍රයේ තේරුම ලියලා ඉංග්‍රීසි භාෂාවෙන් හරි තේරෙන භාෂාවකින් දරුවන්ට පේන තැනක ලියලා තියන්න. ඒ ටික කරක් ඇති පින්නතුනේ ඔබ දරුවන් වෙනුවෙන්. ඒක කරන ගමන් දරුවන්ට හොඳට උගන්වන්න. ડોක්ටරේට් එක දක්වාම කරන්න. ડોක්ටරේට් එකක් නෙමෙයි දෙකක් මරන් දෙන්න පුළුවන් නම් මන්නම් කියන්නේ. එහෙම කරන්න. හැබැයි අතරේ ධර්මයේ තුලිනුත් ඉදිරියට යන උත්සාහ කරන්න. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි ඔබට අද අප සාකච්ඡා කරපු කරුණු වලින් අහන්න තියෙනවා නම් ගැටළු අහන්න පුළුවන්. ඔව්. ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. පන්සලට ආවට දුක නිවෙන්නේ නැහැ. හැබැයි බුදුදහමේ දර්ශනයේ තේරුම් ගත්තොත් දුක නිවෙනවා. සාමාන්‍ය අපි දුක කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපි දුක කියලා කියන්නේ කන්න ටිකක් නැතිවීම, විභාගයක් අසමත් වීම, රැකියාවක් නැතිවීම තමයි අපි දුක කියලා සැලකන්නේ නේ. ඔබට අද මෝගේජ් එක ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔබේ ළඟම හිටිය ඥාතිවරයෙක් අමනාප වෙන්න පුළුවන්. ඔබට මේ ටික තමයි අද ජීවිතේ ලොකුම දුක හැටියට එන්නේ තියෙන්නේ. හැබැයි බලන්න බැරි වෙලාවත් මේ ප්‍රශ්න ටික තිබෙද්දිම ඔබ ඊටාම ආදරයෙන් ඔබගේ දරුවා, ස්වාමි පුරුෂයා, භාර්යාව මාරාන්තික ලෙඩකට පත් වුණොතින්, මරණයට පත් වුණොතින් ඔබට විඳ දරා ගන්න බැරි අර මෝගේජ් එක ගෙවන දුකද, අර වෙන්වීමේ දුකද ඔබට විඳ දරා ගන්න බැරි මෙන්න මේ දරුවගේ වෙන්වීමේ දුක. මෙන්න මේ දුක් ටික අපට විසඳ ගන්න පුළුවන් නම් පින්නතුනි. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය හරියට තේරුම් ගන්න පුළුවන් නම් අර අනිත් දුක් ටිකෙන් නිදහස් වෙන දේ ලොකු දෙයක් නෙවෙයි. මෙන්න මේ දර්ශනය තේරුම් ගැනීම සඳහා දරන උත්සාහය නිසාම ඒකේ අනිසංසය විසින්ම පින්නතුනි ඔබට අනිත් ප්‍රශ්න ටික ඔක්කොම විසඳලා දෙනවා මේ අනිසංස විදියට. බුදුරජාණන් වහන්සේ කාලේ වයින් හුඟක් කතා ප්‍රවෘත්ති තියෙනවා. සමහර ඇතැමිට මේ ධර්මය අහලා මහණ වෙන්න එනවා. ඇතැමියට ණය තියෙනවා සමහරලාට. සමහරට බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙන ණය ගෙවලා තියෙනවා. සමහරට රජවරුන්ට බුදුහාමුදුරු ඍජුව කියලා මොහොන් ණය නිදහස් කරන කියලා තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්නවලදී ඇතැමිට දරුවෝ අසරණ වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඍජුව මැදිහත් වෙලා සමහර දුප්පත් ගෙවලා ලිපදිච්ච ළමයි රජ මැදුරේ පෝෂණය කරලා තියෙනවා. පින්නතුනි අපට දුකක් එනවා නම් අපි මුලින්ම සඳහන් කළා දුක කියන්නේ මේ වර්තමානයේ තියෙන දෙයක් නෙවෙයි. ඇත්තෙම වර්තමානයේ සිහියෙන් හිටියොත් අපට ඇත්තටම දුකක් නැහැ. අපට දුක තියෙන්නේ අවිද්‍යාවෙන් ඉන්නකොනේ දුක තියෙන්නේ. අතීතයේ තමන් ලැබපු අත්දැකීම් ටික ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීම තියෙනවා කියලා එහෙම හිතාගෙන ඉන්න දුකයි මේ තියෙන්නේ. අනාගතයේ තාම නොවැළඹිච්ච අනාගතයේ වර්තමානට අරගෙන වර්තමානින් විඳින දුක් ටිකයි මේ තියෙන්නේ. මේ අනිත්‍යතාවය පිළිබඳව නියම දර්ශනය අපි තේරුම් ගත්තොත් වෙනතුනි තමන්ට මේ වෙලේ මාරාන්තික ලෙඩක් තමන්ගේ ඇඟේ තියෙන පුළුවන්. කායික යංශ වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒක හරි. ඒක සාමාන්‍ය රහතන් වහන්සේටත් දැනෙනවා. නමුත් ඒ කායික දුක ඉක්මවලා එන අපට මානසික දුකක් තියෙනවා. අන්නේ මානසික දුකෙනුත් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. මොකද මේ කායික වේදනාවෙන් එන මානසික වේදනාව තමයි වැඩි. සමහර කෙනෙක් තමයි මහලුයි කියලා දුක් වෙනවා. පින්නතුනි මහලු බව කියන එක සම්පූර්ණ මානසික දෙයක්. ඔබට මහලුයි කියලා හිතෙන ඔබගේ වයස මතක් කරවත් නැත්නම් මහලුයි කියලා හිතෙනවත් නැහැ. අද අපි හුඟක් දුක් විඳින්නේ පින්නතුනි කායිකව නෙවෙයි. අපි දුක් විඳින්නේ මානසිකව. ඒ නිසා ය මානසික දුක් ටිකෙන් නිදහස් වෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. සාමාන්‍ය දරුවෙක් අම්ම කෙනෙක් විතරක් නෙවෙයි. දරුවෝ 7 දෙනෙක් එක දවසේ ආදාහනය කරන දවසක මිය ගිහපු සමහර කාන්තාවන් හිටියා. ඉතින් අපට තියෙන මේ දුක් ටික මොනවද පින්නද? ඒ නිසා එවැනි දැඩි වේදනාවට පත්වෙච්ච අයත් පිළිසරණ ලබාගත්තේ මේ දර්ශනේ. ඒ නිසා එවැනි මහා දුක්ගින්නක් නිවන්න මේ දර්ශනය සමත් නම් පින්නතුනි, අද අපට තියෙන මේ දුක් ටික මහා දුක් නෙවෙයි. යම් කෙනෙක් මේ දර්ශනය තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි ඔහුගේ දුක නිවෙන්නේ. පන්සල් ඇවිල්ලා ගියාට විතරක් එන්නේ නැහැ. පන්සල් ඇවිල්ලා ගියට පිනක් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේට වැඳලා ගියොත් දිගාසිරිය ලැබෙනවා. දන් දුනොත් ඔබට භවභෝග සම්පත් ලැබෙයි. සීල සමාදන් වුණොත් ඔබට සුගතිය ලැබෙයි. ඒ පින්කම් ඒ හොඳ දේවල් කරන්න. පන්සල සුද්ධ කළ ගියොත් ඔබේ හිතට සතුටක් ඒක දැක්කහම. ඒ සාමනානි සංස. හැබැයි ඒ ටික ලබා ගන්න විතරක් නෙවෙයි ඔබ පන්සලට ආයුත්තේ. ඊට වඩා ගැඹුරු දර්ශනයක් මේ ධහම තුල තියෙනවා. අන්නේ දර්ශනය ස්වාමීන් වහන්සේලා විසින් ගන්නයි ඔබ පන්සලට ආයුත්තේ. හැබැයි එකෙන් කියන්නේ අර දර්ශනේ විතරක් කරන් ආත්මార్థකාමී පුද්ගලෙක් නිර්මාණය කිරීම නෙවෙයි මේ කරන්නේ. ඒ ධර්මය හොඳටම තේරුම් ගත්තෝ අය වෙනතුනි දැනටත් වඩා පින්කම් කරනවා. දැන් මේ දවස්වල මේ ධාතු ප්‍රදර්ශනයක් තියෙනවා. දැන් මෙහෙ තියෙනවනේ නේ සෙනසුරාදා. ඉතින් ඒකට අපිත් මේ දවස්වල ඒකට සම්බන්ධ වුණා. එක්තරා නෝන කෙනෙක් මේ සඳහන් කරනවා, හාමුදුරනේ අපි මේකට මේ රත්තරණින් නෙළුම් මලක් පූජා කරනවා කියලා. රත්තරණින් හදපු තනිකරම රත්තරන් වලින්. ඉතින් එයා ඉන්ටර්නෙට් එකේ බලලා ඒක මෙන්න මේකේ හැමදාම අපි ගන්න ඉන්නේ කියලා එකක් පෙන්වුවා. පෙන්වුවට පස්සේ මගෙන් අහුව මොකද හාමුදුර කැමතිද කියලා. මම ඉතින් මගේ අදහස මම මොකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ නැවත යා කියනවා, හාමුදුරනේ මට කමන්නේ මම පූජා කරන්නේ මේක අද. මට මේකට මොන වුණත් කමන්නේ මම පූජා කරන්නේ ධාතුන් වහන්සේට. මම ඊට පස්සේ මේකට මොකද උනේ කියලා මට අවශ්‍යතාවයක් නැහැ කියලා. පින්නතුනි ධර්මයේ දන්න කෙනා අන්න එහෙමයි බලන්නේ දිහා. එයාලා හොඳටම ධර්මය ප්‍රායෝගික කරන අය. හොඳටම ධර්මයේ දර්ශනේ දන්න අය. ඒ දර්ශනේ දන්නේ කෙනා කොහොමද කරන්නේ? ආ මේක දුන්නට පස්සේ මේක මොකද්ද වෙන්නේ කියලා ඒ පැත්තට යන්නේ. නමුත් මෙයා හදවතින්ම මේ සර්වඥ ධාතුන් වහන්සේලා සියසිම දැකපු වෙලාවේ තමන්ට කරන්න පුළුවන් උපරිම දේ හදවතින්ම මේ කරනවා. ඒක පාරක් නෙවෙයි, යාළ වාර ගණක් හිම කරපු අය. එතකොට මේ මම සඳහන් කරන්න උත්සාහ කළේ සාමාන්‍ය මේ පින්කම් ටික කළා අපි බොහෝ විට කලකිරුණු සමහර දේවල් වලදී. පන්සලට උදව් කරන ඇතැම්මිට ඔබ ලෙඩ වෙච්ච වෙලාවේදී හාමුදුරුවෝ ඔබ බලන්න આવතින් ඔබ කලකිරුණු සමහරට. අපි මෙච්චර හාමුදුරන්ට උදව් කරා හාමුදුරුවෝ අපි බලන්නවත් ආවේ නැහැ කියලා. පින්නතුනි ඔබ දන්නවද මේ සම්බුද්ධ ශාසනයේ මුලින්ම ආරාම පූජාව කළේ කවුද කියලා? බිම්සාර රජතුමා වේළවනාරාමයේ පූජා කළේ. වේළවනාරාමයේ නැමැති මහා ආරාමයේ පළවෙනි මේ සම්බුද්ධ ශාසනයේ, ඒ කියන්නේ ශාක්‍ය වංශිකයන් නිග්‍රෝධාරාමයේ පූජා කරන්න කලින් මහා අධිරාජ්‍යයක් වෙච්ච, ඒ කියන්නේ මගධාධිපති බිම්සාර රජතුමා වේළවනාරාමයේ පූජා කළා. ඒ පූජා කරපු රජතුමා අන්තිම කාලේ දුක් විඳ හිරගෙදර ඉන්න ගම බුදුරජාණන් වහන්සේ රජතුමා බලන්න ගියේනේ. රජතුමා ආරාධනා කරෙත් නෑ බුදුරජාණන් වහන්සේට එන්න කියලා. ඈත ගෙජ්ජකුට පර්වතයේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනව බල බල මේ රජතුමා සක්මන් කරමින් හිටියා. රජතුමා කොහොම හිටියා නැද්ද? රජතුමා සෝවන්නේ හිටියේ. රජතුමා කල්පනා කරන්නේ නැති, අනේ මේ වෙලාව බුදුහාඳුර මං වෙනුවෙන් ඇවිල්ලා කාලය කැප ගන්නට වඩා අනේ පෘථග්ජන කෙනෙක් වෙත ගිහිලා බුදුහාඳුර ඒ වෙලාවෙත් බණපදයක් දේශනා කෙරේවා කියලා රජතුමා ප්‍රාර්ථනා කරන්නේ නැති. ආධ්‍යාත්මික දියුණුවෙන් ඉහළට යන කෙනා කල්පනා කරන විදිය මෙන්න මෙහෙමයි. හැබැයි ඒ දර්ශනේ ලැබෙන්නේ පිනතුනි සාමාන්‍ය පින්කම් ටිකකින් විතරක් මේ දර්ශනය මේ චින්තන පරිවර්තනය වෙන්නේ නැහැ. ඔබට පිනක් වැඩෙන්න පුළුවන්, ඔබට කීර්තියක් ලබා ගන්න පුළුවන්, ඔබ ගැන ස්වාමීන් වහන්සේලා ලොකුවට නම් කියවන්න පුළුවන්, ඔබේ පාසුකුරේ එහෙම ඇවිල්ලා. නමුත් ඊට වඩා අනන ලොකු දෙයක් නැහැ. ඒ පින් වලින් ඔබට අනිසංසත් ලැබෙන්න පුළුවන්, සුගතිකාමී වෙන්න පුළුවන්. නමුත් මේ වෙන කාලයක අපි මේ දර්ශනයක් ලබා ගත්තේ ඒ වගේ සරල දෙයකට නෙවෙයි පින්නතුනි. ඊට වඩා ගැඹුරු දෙයක් සඳහායි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරීට අදාළ හුඟා කතා ප්‍රවෘත්ති තියෙනවා. මේ පින්නතුන්ට ඉන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේත් කැමති නම් මට නම් තව ඉන්න පුළුවන් කියන්න පුළුවන්. හොඳයි. තවත් වෙනතුරු සරල උදාහරණයක් මම කියන්නම්. උදාහරණය තමයි එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ එක්තරා ප්‍රදේශයකට වැඩම කළා. රහතන් වහන්සේලා 500ක් විතර එක්ක. රහතන් ස්වාමීන් වහන්සේලා 500ක් විතර එක්ක එක්තරා අලුත් ප්‍රදේශයකට වැඩම කළා. හැබැයි කලින් දැනුම් දීලා තිබෙන්නේ යන බව. කොහොම හරි බුදුරජාණන් වහන්සේ මෙහාට වැඩම කරන බව එක්තරා කාන්තාවක් දැනගෙන කලින්ම මේ ස්වාමීන් වහන්සේලාට දානය සෝදානම් කළා. දානය සෝදානම් කරලා ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට දානෙ බෙදුව වඩිනකොට. ඉතින් ඒ වැඩම සමහර ස්වාමීන් වහන්සේලාට පුදුමයක්, කොහොමද මෙයා මේ කලින් සෝදානම් වුණේ කියලා. බුදුහාමුදුරුවෝ කලින් දැනුම් දෙල නෙවෙයි ආවේ. එතකොට මේ කාන්තාවකින් අහුව ඔබ කොහොමද දැනගත්තේ මෙච්චර ස්වාමීන් වහන්සේලාට දානය සූදානම් කරන්න කියලා? එතකොට මේ කාන්තාව කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේලා වඩින කලින් දින ගානකට කලින් මට දෙවිවරු ඇවිල්ලා මට සඳහන් කළා ඔබ වහන්සේලා වඩිනවා කියලා. මම ඒ නිසයි මේ සූදානම් වුණේ කියලා. එතකොට මේ අතර හිටිය කෙනෙක් කියනවා, ඔබ දෙවිවරුත් එක්ක කතා කරන කෙනෙක්, ඔබ කොච්චර ආශිර්වාද කෙනෙක්ද කියලා. මේ කාන්තාව මොකද කිව්වේ? දැන් අපිට නම් දෙවියෙක් දකින්න ඕනේ, දේවතයිලියක් දැක්කත් ඉන්නේ අපිට, ඉතින් මහා ලොකු දෙයක් නෙනේ. නමුත් මේ කාන්තාව කියනවා, දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කරන එක මගේ ජීවිත ආශ්චර්යයක් නෙවෙයි, ඒක පුදුමයක් නෙවෙයි. මගේ ජීවිතේ ඊට වඩා පුදුමයක් වෙලා තියෙනවා. පුදුමේ මොකද්ද? ඒ පුදුමේ තමයි මට හිටිය එකම පුතා, එකම දරුවා නොකරපු වරදකට මේ ප්‍රදේශයේ රජතුමා මගේ ඇස් දෙක ඉදිරිපිට දීම කෑලි කෑලි වලට කපල ජීවිතස්සයට පත් කළා. ඒ සිද්ධි වෙන අවස්ථාවේ ඒ අනදීපු රජතුමා ගැනවත්, ඒ වදේ දීපු ඒ වදකේ ගැනවත් මට අල්ප මාත්‍රයක හෝ හිතේ වෙනසක් ඇති වුණේ නැහැ. අමනාපයක්, ද්වේෂයක් ඇති වුණේ නැහැ. ඒ මොහොත මම දුකක් ඇති නොවන විදියට මනස හදාගෙන හිටියා. මගේ ජීවිතයේ ආශ්චර්ය මේ දෙවිවරු ඇවිල්ලා කතා කරන එක නෙවෙයි. මගේ ජීවිතයේ ආශ්චර්ය මෙන්න මේ සිද්ධියේදී අකම්පිත මනසක් ඇතිවන විදියට මා මේ ශාස්ත්‍රවරයෙකුගේ බණ කලින් අහලා මං හිත හදාගෙන හිටි. පින්නතුනි, මෙන්න මේ වගේ තැනකටයි මේ සද්ධර්මයේ තියෙන්නේ. එතකොට අපට අදින දුක් ටිකෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි, අපේ මුළු ජීවිත කාලෙම ඉදිරියෙන තියෙන දුක් ටිකෙන් අදම නිදහස් වෙන පුළුවන් අපට. ඒ වෙනි සජීවී සාන්දෘෂ්ටික අකාලික ධමයක් අපි මේ ඉදිරියේ තියාගෙන තමයි අපි මේ අඬන්නේ ඉන්නේ. පින්නොදින අපට අඬන දෙයක් ඉතුරු වෙලා දෙයක් නැහැ. ඇත්තෙම අපි වෙනුවෙන් බුදුහාඳුරෝ උපරිම අඬලා තියෙන්නේ. අපි වෙනුවෙන් ඇස් ඉස් මස්ලියේ දන් දීලා විඳින්න පුළුවන් සීනම දුක් අපි වෙනුවෙන් විඳලා බුදුහාඳුරෝ තියෙන්නේ. දුක් විඳලා මහා දර්ශනයක් අපට ගෙනත් දීලා තියෙනවා. අපට තියෙන දර්ශන ඉගෙනගෙන ශ්‍රද්ධාවෙන් කියවලා ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න විතරයි අපට තියෙන්නේ. ඒ නිසා මෙවැනි වටිනා දර්ශනයක් ලැබුව අවස්ථාව පිණුතුනේ මේ අවස්ථාව මගේ හැරගන්න එපා. මේ අවස්ථාව කෙනෙක් මගේ හැරගත්තොත් මේ ශාසනයෙන් ප්‍රයෝජන නොගත්තු එකේ අභාග්‍යයටම, ඒ අවාසනාවටම ඇතැම් විට මතු ආත්ම භව ගානකදීත් අපට මේ ධර්මය අහිමි වෙලා යන්න පුළුවන්. අපි මේක සඳහා උත්සාහය නොකරපු එකේ ආදීනව විදියට. ඒ නිසා තමන්ට පුළුවන් උපරිමයෙන් මේ ධර්ම අහන්නට, ටිකෙන් ටික මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාවත් ටිකෙන් ටික ප්‍රැක්ටිස් කරන්න. ඒ විතරක් නෙවෙයි, දවසකට තත්පරයක් හරි අනිත්‍යතාවය මෙනෙහි කරන්න. මේ හැම මොහොතෙම හටගන්න මේ ස්කන්ධ පංචකය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න මනස ටිකෙන් ටික හුරු කරගන්න. එහි අවසාන ප්‍රතිඵලය පින්නතුනි, තමන්ට සිතට සිතුවිල්ලක් එනකොටම තමන් දන්නවා ඒ සිතුවිල්ල මේ මොහොතේ හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙන එකක් කියලා තමන් දකිනවා. පින්නතුනි, අපි මේ සිතුවිල්ල හැම වෙලාවෙම පුහුණු කළොතින් ඒ පුහුණු කිරීම ආනිසංස විදියට අපේ ජීවිතයේ අවසාන මොහොත වන විට, අවසාන තත්පරයේදී අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියම අක්‍රිය වෙනවා. අක්‍රිය වෙලා මනින්ද්‍රියෙන් විතරක් අරමුණු ගන්න ස්වභාවයට යනවා. ඇත්තෙම දැනුත් වෙන්නේ ඒකමයි. දැන් අපි රූපයට මේ බාහිර ඇලෙලි හිටියට දැනුත් වෙන මනින්දරින් විතරයි මේ ඔක්කොම යන්නේ. අන්තිම මොහොතේ හොඳටම ප්‍රකට වෙනවා අර පංචේන්ද්‍රිය ආක්‍රිය වෙනවා. මනසින් ගන්න අරමුණු විතරක් සජීවි වෙනවා. අන්නේ මනසට පේන ඔබට ඔබේ අම්ම මතක් වෙන්න පුළුවන්, ගෙදර මතක් වෙන්න පුළුවන්, දරුව මතක් වෙන්න පුළුවන්, පොඩි කාලේ ඉස්කෝලේ ගිය එක මතක් වෙන්න පුළුවන්, ඔබේ ශරීරය මතක් වෙන්න පුළුවන්, බැංකුවේ තියෙන සල්ලි ටික මතක් වෙන්න පුළුවන්, ගෙදර තමන්ට මෙච්චර වටින ගයක් තමන් අත්හරින කියලා මතක වෙන්න පුළුවන්, මතක් වෙන්න පුළුවන්. ඒ මොකක් මතක් වුණා? ඒ මතක් වෙන අත්දැකීම ඒ මොහොතේ මනේන්ද්‍රියට ධර්මාලම්බන ඇවිල්ලා මනෝ විඥානෙ හටගත් අත්දැකීමක් කියලා පෙර පසු නොවේ දකින්න පුළුවන් ශක්තියක් දක්ෂතාවයක් අපි ඇති කරගත්තොත් අන්තිම මොහොතේ හරි පින්නතුනි අන්තිම තත්පරය අපි ඒකට දක්සුනොතින් ඔබට රුවන්වැලිසෑය මතක් වෙන පුළුවන් ඔබ වැන්ද කියලා සිරීපාදේ අමාරුවෙන් ගියා කියලා මතක් වෙන පුළුවන්. හැබැයි මතක් වෙනකොටම ඔබ දැනගත්තොත් මේ සත්‍ය සිද්ධිය නෙවෙයි දැන් මේ දකින්නේ මනින්ද්‍රිය මේ දකින්නේ කියලා තමන්ගේ මයින්ඩ් එක මේ රීඩ් කරන්නේ කියලා දැක්කොත් ශනික පංච උපාදාන ස්කන්ධයේ සමුදය වැදගත්කොත් ඔබට අන්තිම මොහොත මොකද වෙන්නේ? ඔබේ සිත වෙන කිසිම භෞතික දෙයක බැසගන්නේ නැහැ. ඔබේ සිත වෙනත් කිසිම දෙයක බැසගන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඒ අවසාන මොහොතට හරි අපි දක්සුනොත් මේ සිතවිල්ලට එන ප්‍රඥාවට එන්න අපේ මරණයත් නිර්වාණයත් පරිනිර්වාණයත් මේ තුනම එක මොහොතේ සිද්ධ වෙනවා. ඔබ ආයේ මනස ලෝකෙට එන්න කැමති නම් ප්‍රාර්ථනා කරන්න කමන්නේ. ওই දරුවෝ ටිකත් එක්කම ලබන්න පුළුවන් නම් කමන්නේ. එහෙම කරලා පින්කම් කළා ඔබ ආනිසංස විදියට තමයි ලැබලා තියෙන කමක් නේ. අනාගතයේ තව ජීවිතත් ලබන්න කැමති නම් කමන්නේ ලබන්නේ. හැබැයි ඔබට ලැබෙන්නේ දරුවා විතරක් නෙවෙයි. ඔබ දරුවට ආශා කරුවොත් ඉන් දරුවගේ අපේකරු කන් ටිකක් බාර ගන්න වෙනවා. දරුවා ලෙඩ වෙන දුකත් බාර ගන්න වෙනවා. දරුවෙන් වෙන දුකත් බාර ගන්න වෙනවා. ඒ ඔක්කොම ටිකත් එක්කම බාර ගන්න වෙන්නේ. දරුවා ලස්සන වෙන දිහා දරුවා දිහා බලාගෙන ඉන්නකොට ඔබේ රූපෙට මොකද වෙන්නේ? ඔබේ අතර ටිකෙන් ටික හැරමිටි ඇවිල්ලා. දරුවා මේ පැත්තේ ලස්සන වෙනවා. ඔබ ටිකෙන් ටික පුදු වෙලා. ඉතින් ඒ යථාර්ථයේ තමයි අපේ ජීවිතයේ ස්වභාවය. ඒ නිසා ඒක කැමතිනම් පින් කරමින් සසර තවත් යන එකක් තමයි. ඉතින් ස්වර්ගගාමි මාර්ගය බුදුදහමතුල දේශනා කරලා තියෙනවා. ඒකට කැමති නම් ඒ පැත්තෙන් යන්න. එහෙම ඒක ඉක්මනින් නිමාවටපත් කරගන්න කැමති නම් ප්‍රඥා පැත්තේ දිනු කරගන්න පැත්තට උත්සාහවන්ත වෙන්න. හොඳයි පින්නතුනේ කාලය හුඟක් ගියා. ඒ නිසා දැන් වැඩිපුර කාලය ගත්තේ පින්නතුන ආපු ප්‍රශ්න වලට. ඒ නිසා මේ තව ප්‍රශ්න ඇවුවොත් තවත් ඉතින් පුළුවන් මට්ටමෙන් අපි උත්තර දෙන්නම්. ඉතින් පින්නතුනේ හොඳයි. එහෙනම් අද ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අද දින ඔබ විහාරස්ථානයට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළා. ඉතින් මේ ගත්තෝ දහම් පණිවිඩය ඔබ පුළුවන් තරම් මතකේ තියාගන්න, අවධානය තියාගෙන තවදුරටත් සාකච්ඡා කරන්න තේරෙන අයත් එක්ක ඒක ජීවිතය අධ්‍යයීමක් බවට පත් කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ වගේම ජීවිතේ Taman දැන් සබ ටිකක් විඳිනවා නම් ඒව විඳින්න හොඳට. දරුවන්ගේ ක්‍රීඩා දිහා බලලා, දරුවෝ ඉගෙන ගන්න දිහා බලලා ඒ සතුටත් තමන් විඳින්න. තමන්ට නිල මුදල් තියෙනවා නම් හොඳ ලස්සන වාහන පාවිච්චි කරන්න. හොඳ ලස්සන ගෙවල් වල ඉන්න. හැබැයි ඒව පාවිච්චි කරන ගමන් ඒ දේට වඩා තමන් වටිනා කෙනෙක් වෙන්න ඕන. ඔබ පාවිච්චි කරන වාහනය ඔබට වඩා වටින වාහනයක් වෙන්න බෑ. වාහනයට වඩා යන වාහනයට වඩා ඔබ වටින කෙනෙක් වෙන්න ඕන. ඔබ වටින කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ වටිනාකම වැඩි වෙන්නේ හිත හැකිතාක් දුරට සමාධිය දිනු කරගන්න බලන. ඒ සමාධිමත් වෙච්ච හිතින් හැකිතා ප්‍රඥාවෙන් දකින හුරු වෙන. එතකොට ඔබ පාරක යනවා නම්, ෆ්‍රීවේ එක යනවා නම්, ඒ පාර යන වටිනාම කෙනා ඔබ බවට පත් වෙනවා. ඔබ යම් සිටි එකක ඉන්නවා නම් සිටි එකේ ඉන්න වටිනාම කෙනා ඔබයි. වටිනාය කියන්නේ භෞතික වටිනාකම නෙවෙයි. ඔබ දුකේ නිදහස් වෙලා ඔබ ඉහළම මානසික සුවයෙන් ඉන්නේ. අනිත්‍ය දුක් විඳින්දී ඔබ සතුටෙන් ඉන්නේ. අනිත්‍ය අතීත අත්දැකීම වල දුක් විඳින්දී, අනාගත අත්දැකීම වල දුක් විඳින්දී ඔබ වර්තමාන හේතුඵල ධම දකිමින් සම්පූර්ණම දුකේ නිදහස් වෙලින්. එනිසා අපි සරල වචන වලින් මේ සඳහන් කළේ මොනවද? බුදුදහමේ ස්කන්ධ නිරෝධය, ආයතන කුසලතාවයේ පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය. මේ මාත්‍ර ඉන්ද්‍රිය ධර්ම මේව තමයි අපි මේ වචන නොකිය තේරෙන සිංහල භාෂාවෙන් කිව්වේ. ඒ නිසා ඒ ධර්මයේ තව තවත් අහලා තමන්ගේ දැනුම, ගුණ නුවණ, ප්‍රඥාව දිනු කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන සත් දිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.